හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනම පිළිගන්නවා අද දවසේදී සවුනට් සිසිස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාවසේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අපි පසුගිය සතියේදී ඉරිදා වැඩසටහන තුළින් කතා කරන්න පටන් ගත්තා අනුසය සම්බන්ධයෙන්, අනුසය පහන සූත්‍රය සම්බන්ධ කරගෙන. ඉතින් අද දවසේදීත් අපිට තියෙන්නේ මේ මාතෘකාවස්සේමයි කතා කරන්න. ඒ නිසා මම වැඩි වෙලා ගන්න නැතුව ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් මේ සාකච්ඡාවට අපිට ආරම්භයක් ලබා දෙන ලෙස සත්‍යීතුමාගෙන් ඉල්ලා සිටින සත්‍යීතුමානි, තෙරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. අපිටම ගෞරවයෙන් එලෙසින්ම කෘතඥතාවයෙන් අපි ශාස්ත්‍රඥ වහන්සේට, තථාගතයන් වහන්සේට නමස්කාර කරමු. අප පසුගිය සතියේ තෘතිය අනුසය සුත්ත කතා සාකච්ඡා කළා. අනුසය හතක් තියෙනවා කියන එක අපි දන්නවා. කාමරාගානුසය, පටිඝානුසය, ඒව මොනවද කියලා අපි තේරුම් ගත්තා. හොඳේ. දිඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා. ඒතර කාමරාගානුසය කිව්වහම අනුසය කියලා කියන්නේ පේන්ට නැතත් අපි කරන ක්‍රියාකාරකන් නිසා මනසේ තවානක් තෝතැන්නක් පොහොර බිමක් හැටියට ඒවා තියෙනවා. ඒවා පෝෂණය වෙනවා අපිට මේ අර ප්‍රපංච නිසා, ප්‍රපංච වලට ඉඩ දුන්නාම කියන එක. ඒ නිසා අපි වැඩිපුර අද සාකච්ඡා කරන්නේ කොහොමද ප්‍රපංච නිසා එක පෝෂණය වෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කරේ කියලා. ඉතින් මේ ගැන කතා කරනකොට මගේ ගුරුතුමන් වහන්සේ හැමෙන්ට අවස්ථාවක් ලැබුණ මේ ගැන කියන්න මට මෙහෙම කිව්වා. ඒක බොහොම හොඳයි මං හිතනවා. ඒක මටමයි කිව්වේ. ඉතින් අනිත් අය කැමතිනම් බාරගත්තර කමන්නේ. ඔයා දැන් ධම්ම බෝට්ටුවට නැගලා ඉන්නවා. ඉගුට යන්න හිතලා දැන් පදිනවා. එහාට පැදගෙන පැදගෙන පැදගෙන පැදගෙන යනවා. හැබැයි තොටුපළ කණුවට බැඳපු ලණුව ගලවලා නැහැ. සමහර විට ඔයා හිතනවා පදිනවා කියලා. නමුත් එච්චම තනම තමයි ඉන්නේ. එහෙම නැත්නම් ලණුව දිගේ තරමට යාවි කියලා කිව්වා. සයි කොනම කලින් ලනුව ගලවන්න කිව්වා. ලනුව ගලවනවා කිව්වේ මේ වචනේ අපි පාවිච්චි කරලා තියෙනවා ගැඹුරක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරයේ මූලික පදනම් ටික දාගෙන තියෙන්න ඕන. ඊට පස්සේ අනුසය ඒ අනුසය වලට වැඩිපුර පොහොර වැටෙන්නේ නැහැ. අනුසය බිම වැඩි වෙන්නේ නැහැ. ඒකට වතුර වැටෙන්නේ නැහැ. ඒක ගැන හිතන්නේ කිව්වා. ඒක ඉතින් උතුම් අවවාදයක්. ඉතින් මම කැමති බෙදා හදාගන්න මේ ධර්ම සාකච්ඡාවේදී අපි ඉතින් කියන්නේ නැහැ. නමුත් මේක ඉන්විටේෂන් එකක් විතරයි, ගුරුවරයෙක් හැටියට නෙවෙයි. එතකොට කාමරාගානුසය කිව්වේ ඉන්ද්‍රියන් පිනවන්ත ඇති තද කැමැත්තක් හිතේ යට තියෙනවා. එක එක කෙනාට එක එක විදියයි. අර මිගසාලා සූත්‍රයේදී දේශනා කරනකේ සමහර අය තිබ්බ සරාග ජාතිකයි කියලා. රාගේ තදටම කුට්ටි වෙතම තියෙනවා ඒක. මතුවෙන්නේ මොනවද? රාගේ. ඊට පස්සේ පටිඝානුසය. ඒ දෙක එකට යන්න හැබැයි පටිඝානුසය කියන්නේ ගැටෙන ගතියනවා. ගැටෙන සිතක් තියෙන. ලෝකේ කොයි දේවත් හරි නෑ. හැමෝම වැරදි. මොකද්ද ලෝකේ අඩුවක් තියෙනවා. මේකේ හරියට නෑ. ඒපස්සේ දිත්තානුසය කියන්නේ ඔළුවට අදහස් වැඩි. ඒ අදහස් අවසාන නිගමනයේ තීරණයේ කියලා හිතා ගන්නවා. බොහෝ විට නිගමන තීරණ හින්දා අපි අහුම්කම් දෙන දේවල් අනු වෙන්න පුළුවන්. ඊට පස්සේ විචිකිච්ඡානුසය කියන්නේ සැකේ කිව්වට ඒක නැති කරගන්න ඕන කමක් නැති කමයි. ඒකයි තියෙන්නේ. සැකේ තියෙනවා, ඒක නැති කරන්න ඕන කමක් නැහැ. ඒක निराකරණය කරගන්න අවශ්‍යතාවයක් නැති, දරාගෙන ඉන්න ගතියක් තියෙනවා. ඊට පස්සේ මානානුසය කිව්වේ අපි දැන් භාෂාවෙන් දැන් කිව්වොත් මම ඊට වඩා අපි ජෙම්පරට කතා කරලා තියෙන මාන තමන් ඉහළයි තමන් ඉහළින් වැඳ බෙන කෙනෙක් කියලා හිතෙනවා අපිට. ඊට පස්සේ භවරාගානුසය කියලා කිව්වේ මට වෙනම විශේෂම පුජ්‍යලේක හැටියට මේ භවයේ පවතින්න ඕන පැවැත්මක් ඕන කියන එක. ඊට පස්සේ අවිජ්ජානුසය කියලා කියන්නේ මේ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා හාරා උස්සලා කඩලා බිඳලා බලන්නේ නැතුව ඒ දැනුමට වඩා නොදනුවත්කම හොඳයි කියලා හිතෙනවා. ඕක තමයි ලොකුම දේ. මොකද නොදනුවත්කම තිබුණොත් අර ඉන්ද්‍රිය පිනවන්න පුළුවන්, ගැටෙන්න පුළුවන් කියලා හිතේ තියෙන හින්දා ඒක වෙන්නේ. ඔන්න ඔය හත. එතකොට මේ හත මේ අනුසය හත අඩු කරන්න ක්‍රමයක් ගැන කතා කරනකොට තමයි අපි තාම ගැඹුරුම සූත්‍රයක් තියෙන නමුත් නිතර කතා කරනවා. මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුහාමර දේශනා කරපු දේ මුල්ම හරියට තියෙන දේ. අපි ඒක තමයි එමු කියලා හිතන්නේ. යතෝ නිදානම් භික්ඛු පුරිසම් පපංච සංඥා සංකා සමුදා චරಂತಿ. මොනවා හරි හේතුවක් නිසා ඉවරයක් නැති තොරතෝංචක් නැතුව දිගින් දිගට එක දෙයක් ගැන වාසි තමන්ට වාසිදායක වෙන විදිහට, ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනවන්නත හරි දේශ මූලිකව හරි, එහෙම නැත්නම් මම තමයි ඉහළ මෙක්කෙනා, හැමෝටම ඉන්න මම ඉහළයිනේ ඒක මතකයේ තියෙන්න ඕනේ. එතකොට ඒ අනුව සිහින ලෝකයක් නාට්‍යයක් හදාගන්න හිතේ. ඒ නාට්‍ය මම තමයි හැමතිස්සෙම ප්‍රධාන නළුවා හෝ නිළිය වෙන්නේ. මම තමයි හොඳම දේ කරන එක්කෙනා බවට පත්වලා මනෝ මූලිකව ඒක යනවා. ඒක මනෝ නාට්‍යයක් වෙනවා. ඔන්න ඔයක කරනකොට එත්තේ නත්ති අභිනන්දිතබ්බං. ඒ කියන්නේ ඉන්ද්‍රියකට මොනවහරි දැක්කහම නේක වෙන්නේ. ඉන්ද්‍රයන් වලින් මොනවහරි ගොදුරු කරගත්ත ගමන් ඔක පටන් ගන්න ඔය නාට්‍ය හදන එක චිත්‍රපටියේ ගොනු කරන එක ඒ වෙන්නේ ඒකයි. එත්තේ නත්ති අභිනන්දිතබ්බං. ඒකේ තමන්ට හිතෙනවා නම් විශේෂ තෘප්තියක් ගන්න දෙයක් නැහැ මේ සිහිනයේ කියලා, මේ නාට්‍යයේ කියලා, ජීවිත නාට්‍ය, මේ හිතින් හදන කතන්දරයේ ඇති දෙයක් නැහැ කියලා. දැන් ඉන්ද්‍රිය භාවනා සුත්තේ මතක් වෙන්න ඕන. ඒකට අලුතෙන්ම ආවා ඉන්නවා නම් එයත් පස්සේ කතා කරලා අහන්න ඔක්කොම ඒකට උත්තර දෙනවා. මෙතන කල්යාණ මිත්‍රු ඉන්නවා, ආදරයෙන් කතා කරන, කරුණාවෙන් කතා කරන ඇත්තෝ ඉන්නවා. අපි දැනුම බෙදා හදා ගැනීමක් නෙවෙයි මෙතන කරන්නේ. මේ හදවත ප්‍රඥාව චාර්ජ් කර ගැනීමක්. එතකොට ඒ වගේම න අභිවදිතබ්බං. ඒක අගේ කරලා ඉහළයි කියලා ලෝකයට ඇහෙන්න හඬගා මුරගා කියන්නේ. ඒක අගේ කරලා කතා කරන්නේ න අභිවදිතබ්බං. ඒ කියන්නේ පපංච සංඥා සංකා මොනවා හරි හේතුවක් නිසා මතුවලා එනවා නම්, මතුවලා ඇවිල්ලා ඒකට මං අහු වෙනවා නම්, මගේ මනසේ මනෝ ඒකට අහු වෙනවා නම්, ඒතන මට අභිනන්දනය කරන්න. දැන් අභිනන්දනය කියන වචනේ තේරුම් ගියා කරන්නේ නේ, අභිනන්දනය, අභිවදනය. අගේ කරලා ඉහළට දාලා කතා කරන්න ලෝක දේවල්. අපි හිතමු නයගරා ෆෝල්ස්. අපි හිතමු නැත්තම් මවුන්ට් රේනිය, නැත්තම් එවරස්, නැත්තම් ක්‍රිකට් කණ්ඩායම, නැත්තම් ගී කණ්ඩායම, නැත්තම් ගීතය, නැත්තම් ස්ත්‍රියක් පුරුෂේ නළුවෙක් නිළියක් ඕන දෙයක් තමන්ට මනසට එන જાති, නැත්තම් ගැටෙන යුද්ධයක්, දේශපාලන දෙයක් ඕන දෙයක් වෙනකොට න අජ්ජෝසිතබ්බං. එතන පැලපදියන් වල ඉන්න ඕන කියලා හිතෙන්නේ නැත්තම් අපි තාම දන්නේ නැහැ මනස ඒක නැතු ඉන්න පුළුවන් කියලා. ඔන්න හොඳම තැන මේ සාකච්ඡාවේ අර අනුසය ගැන කතා කරන නිසා. හොඳේ අද අනුසය ගැන කතා කරන්නේ ඒ නිසා. ඒසේ වන්තු රාගානුසයන. ඔන්න ඕක තමයි අනුසයේ අවසානය. ඒසේ ඒසෝ ඒව අන්තෝ. ඒසේ වන්තෝ කියවේ එකයි. ඒසෝ ඒවන්තු මේකම තමයි කෙලවර මොන වගේද රාගානුසයානම් පටිඝානුසයානම් දිඨානුසයානම් විචිකිච්ඡානුසයානම් මානානුසයානම් භවානුසයානම් අවිජ්ජානුසයා ඒ ඒ ටිකේ දිටුට ඒ ඒ හතේ කෙලවර ඕකයි ඒ එතකොට දැන් අපට තේරෙනවා දැන් මේ ගත්තේ මේකයි කච්චානහාඳුරු තව මේක මේ බුදුහාඳු කෙටියෙන් කියලා විහාරට වැඩිය කෙනේ ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කච්චානහාඳු ළඟට ගිහිල්ලා කියනවා මේ අපිට බුදුහාඳු මේක කිව්වා තේරුන්නේ නැහැ හරි වැඩේනේ අපිට කියලා දෙන්න කියලා. එතකොට මේ බුද්ධහාරු කලින් කියලා ඒ භික්ෂුන්ට කියපු දේ තමයි. කොටින් කියනවා නම් එගොඩට යන්න ඕන කියලා හිතලා බෝට්ටු නැගලා මෙගොඩ බල බලා මින්නවන එගොඩට යෑමක් නැහැ. ඒකයි මේ. ඉන්ද්‍රිය 6 තම අපි ලෝකෙට සම්බන්ධ කරන්නේ. ඒක දැන් නැතුව බෑනේ ඒක කෙරෙනවා. දැන් එතකොට සමාවක් ගන්න එපා එක්ස්කියුස් එකක් දෙන්න එපා. හොඳද? දැන් අපි හරි වැඩි අපි ගිහි මාත මහත්තයෙක් ඉන්නවා, නෝන මහත්තයෙක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, රැකියාව තියෙනවා, බැංකු ගිණුම් තියෙනවා. ඒව ඔක්කොම කාටත් තියෙනවාද? ඒක 아무තු මේ කාටවත් යුනික් දෙයක් නෙවෙයි දැන්. දැන් අපි මේ හදාන්නේ කොහොමද හැබැයි මේකට යන්නේ කියන එකට. අර බෝට්ටු එගොඩට යන බෝට්ටු ලනුව කපනවා වගේ වැඩක් ඒතොට. ඒතොට අපි ওই 6නේ පාවිච්චි කරන්නේ. ওই 6 කොහෙද තියෙන්නේ? ওই පිටිගුලිය ඇතුලේමයි. ওই නමක් දාලා තියෙන්නේ සත්‍යජී හරි නැත්නම් ලලිත හරි. ඕන නමක් දාලා තියෙන්නේ දැන්. මොනවා හරි නමක් දැම්මා. ඔය ගුලියට නම දැම්මේ අම්මයි තාත්තා දෙන්නේ. පස්තමනුත් නමස් වෙනස් කරන කේකේ ආයතනට බැඳෙනවා නම් නැත්නම් රටකට යනවා නම් ඒ වගේ දේවල්. නමුත් නමක් තියන දාගෙන. මොකේද නම දැම්මේ අපි දන්නේ නැහැ. ඇහැටත් නෙමෙයි, කොණ්ඩෙටත් නෙමෙයි, කනටත් නෙමෙයි. නමුත් ඔය ගුලිය ඇතුලේ මේ සත්ත්ව භාවය ඇතුලේ දැන් සත්ත්ව භාවයක් තියෙනවා කියලා දැනගන්න. පුජ්‍යල භාවයක් නෑ. නමුත් සත්ත්ව භාවයක් තියෙන මේකට ඇදලා ඉන්නේ. ඇහැ දෙකක් තියෙනවා එකක් තියෙන දෙකක් තියෙනවා කන් දෙකක් තියෙනවා නාසීල් දෙකක් තියෙනවා දිවක් තියෙනවා හමක් තියෙනවා මොලේ ඔළුවේ මනු එකක් තියෙනවා මොලේ තමයි එකට යොදාගෙන වැඩ කරන්නේ ඔය හයෙන් මේ ලෝකයේ තියෙන පාට දේවල් ලස්සන දේවල් රූප දේවල් ශබ්ද දේවල් ගඳ සුවඳ දේවල් ස්පර්ශ දේවල් රස දේවල් මනෝ ධම්ම දේවල් කල්පනාවල් අරගෙන ඔන්න ඒකත් එක්ක පොරබදම හැම තිස්සෙම දැන් මේ ශාරීරිය ගත්තේ අවුරුදු 50කට 60කට 40කට 20කට යන මෙතෙක් කරලා තියෙන එක. ඉතින් ඒක නොකෙරෙනවා හුඟක් වෙලාවට අපි ඝන සංගණිකා රාමේ ඉන්නවා නම් බස්ස රාමතාව ඉන්නවා නම් කම්මා රාමතාවින් වගේ දේවල් වලට ගියොත් එහෙම අපි හිතනවා ඒ අමතකයි කියලා. නමුත් ආපෝ හිත නිදහස් කරගත්ත ගමන් අරව තමයි කැරකෙන්නේ. අරව වෙලාට නැහැ කියනව නෙමෙයි. නමුත් මාධ්‍යයක් ඇදීන උගක් වෙලාට යොදාගන්නේ වෙන දේවල්. ඒතකොට මේ අනුශේ කිව්වේ ඔන්න ඔයේ ඉන්ද්‍රිය හයයි ලෝකයයි සම්බන්ධ වෙනකොට ලෝකය කියලා කියන්නේ මේ රවුම් පෘථුවිය නෙමෙයි මේ පෘථ्वी ගෝලය නෙවෙයි හොඳද පෘථ्वी ගෝලය නෙවෙයි මේ පෘථ्वी ගෝලයෙන් ඔබ්බේ කවුරු හරි ඉන්නවනම් ඒතෝක සිද්ධ වෙනවා අභ්‍යවකාශයට ගියොත් අභ්‍යවකාශයට ගියාම තරුව දැක්කහම පෘථුවිය දැක්කහම ඉර වෙන විදිහකට පේන්නේ හඳ වෙන විදිහකට පේන්නේ ඒ ඇත්තන්ටත් ඒක වෙනවා මාස් එකට ගියත් ඒ අඟහරුට ගියත් ඒකේ විදිහම තමයි මෙයා තියෙන නිසා ඒකයි ඒතොර ලෝකය කියනකොට මේ සිටියේම ගන්න එපා. එතකොට මේකට දක්වන අර අභිනන්දනේ, අභිවදනේ, අජෝසානේ නිසා තමා එතකොට අර අනුශේ කියන ග්‍රවුන්ඩ් එක ෆීල්ඩ් එක ඒ තෝතැන්න ඒ තවාන ඒ නර්සරි එක බලවත් වෙන්නේ. එහෙම නැත්නම් කාන්දම් ශක්තිය වැඩි වෙන්නේ ඒකෙන්. බැටරි නම් රාග බැටරි චාර්ජ් වෙන්නේ ඒකෙන්. දේශ බැටරි චාර්ජ් වෙන්නේ ඒකෙන්. ඒක තමයි අනුශය කියලා කියන්නේ. හරියට බැටරි චාර්ජ් වෙනවා කියලා. ඒතකොට ඒකෙදි කතා කරනකොට අපි වචනයකට ඇඩික්ෂන් එකක් කියලා මේ. ඒ ඇඩික්ෂන් එක තියෙනවාද කියලා දන්නේ ඒක ඇතුලේ තද්දට තියෙනවා. ඒ අනුව තමයි ඊට පස්සේ ක්‍රියා කරන්නේ. ඉතින් අපිට ඊට පස්සේ ඒකට අපිට පුළුවන් කන්සෙප්චුවලයිස් කරන්න අපිට සංකල්ප හදාගන්න පුළුවන් අපි හෙළ බෞද්ධ කියලා කොට ගොඩට ඒ ගෲප් එකේ හින්දා ඉතින් තේරවාදී කියලා හරිතුවම ඉස්සර භාවයෙන් මේ ආවා ඒකෙත් තියෙන ඒකට ඒකත් මතයක් හැටියට එහෙමම තියාගත්තට කමක් නැහැ මොකද එහෙම තියෙන බවත් පේනවා දැන් ඒ වුණාට ඒක අපිට අදහසක් ඒක ධම්ම විතරයි මනෝහරහ යන අද්දකීමෙන්ම පේන දේ තමයි මේ ඉන්ද්‍රිය හා ඉන්ද්‍රිය හයක් තියෙනවනේ ඇස් දෙක කන් දෙක නාහය දිව හම ඊට පස්සේ ඔළුව මොළය මනෝ කියලා කිය ඔය ටික ඒවා එක්ක වැඩ කරනකොට උදේ හවහා පෑ 24ෙම මේක වැඩ කරනකොට අපතුලට ඇතුලට හීන් සීරේ කාන්දු වෙනවා අර ඒ ගැන අවබෝධයක් නැතිකම නිසා ඒක තමයි මේ සිද්ධ වෙන්නේ එතකොට වෙන්නේ අර ග්‍රවුන්ඩ් එක පෝෂණය වෙනවා. අර අනුශේ පෝෂණය වෙනවා. එතකොට දැන් අර මොලේ පරිපත දුවනවා කියන කතාව අවුරුදු 4කට 5 කලිනුත් අපි සාකච්ඡා කළා. ඔය මොලේ පරිපත දිව්වහම වෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝනයන්ට අනිකින් අනිකට ඒ මාරු වෙන්න කැමති ඉක්මන් ඒක. හැබැයි රීවයර් කරන්න පුළුවන් ආපෝ අපිට ඕන නම් ඒක සතියෙන් කරන්න ඒක. ඒක ඉන්ද්‍රිය සංවරයෙන් පටන් ගන්න ඕනේ කියන්නේ. සීලයක්කින් පටන් ගත්තහම අපි දැන් අර පසුගිය සතියේ කතා කරේ භූමි තුනක් තියෙනවා කියලා. භූමි තුනක් තියෙනවා කියලා මේක මතුවෙලා යන පිටපණින තැන් තුන. එතකොට ඒ වීතික්කම භූමි ඊට පස්සේ පරිඋත්ථාන භූමි ඊට පස්සේ අනුසේ භූමි කියලා. ඉතින් අර ඔය මුල් හරියදී සිද්ධ වෙන්නේ අපි සීලය කියන කොටස බාරගත්තොත් ඔව් මම බුදුහන්ට ආදරේ මට දුක වැඩි මෙන්න මේ වගේ දේවල් තේරුණාම කරුණාම මේ වගේ නිසා මම මේක පරිස්සම් වෙනතුන මම බුදුහන්ට ආදරේින්ද මම බාර ගන්නවා මම ප්‍රොමිස් වෙනවා බුදුහන්ට නැත්නම් මම මට හිතලා හිතනවා මම මේකෙන් පරිස්සම් වෙන්න ඕනේ කියලා ඊට පස්සේ තේරෙනවා සීලයේ ඒ වැට කවුරු ඒව කැඩෙන්නේ ඇහිලේ වැටක් නම් ඒකේ ඇන ගැලවෙන්නේ ඒ ගේට්ටුවක් නම් ඒකේ ඇන ගැලවෙන්නේ ගැලවිලා එළියට පනින්න හදන්නේ යතුරු ගැලවිලා එළියට පනින්න හදන්නේ ඉන්ද්‍රිය සංවර කියන කොටස නැති වුණාම කියලා තමන්ට තේරෙනවා ඒක තේරෙන්න ඕන මේක තමයි මේ දැක්ම කියන්නේ මේක දකින්නවා කියුවේ ඒක මෙතනම දකින්න ඕන පොතේ නෙමෙයි දැන් හොයන්නේ අප තුලම අර වතුර හොයනවා වගේ එකතනකම හාරහාර ලිඳ හොයනවා වගේ මේක බලනවා. එතකොට අර පුරුද්ද කියන එකේ අර කිව දැන් මොලේ අර තියෙන ඒ එහම් එහෙම මෙහෙට ඒ පනින කාන්දම් ශක්තියට ඒ ඉලෙක්ට්‍රෝනයන්ට ඒවකට පනින නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් කියලා කියවි ඒකට එහා මෙහා යන්න බෑ. ඒ ඒකට වෙන පාරක් හදා ගන්න වෙනවා ඒක. දැන් එහෙමනේ පාරේ තියෙන නිසා මොනව හරි දෙයක් අහපු ගමන් කේන්ති එන දෙයක් නම් කේන්ති එනවා. ඒකට මට පුරුදුල තියෙන කේන්ති ගන්න මම ඒකට දැක්ක ගමන්ම මගේ රියැක්ෂන් එක ප්‍රතිචාරය පටන් අරන් ඉවරයි. මන් රාගාත්මක වැඩිපුර තියෙන මගේ රාග බැටරි චාර්ජ් වෙලා නම් රාගානුසය නම් ඒක රාගයට බැඳලා දැක්ක ගමන් ඒ රූපයක් වෙන්න පුළුවන් ඒ වින්දන දෙයක් වෙන්න පුළුවන් රසයක් වෙන්න පුළුවන් ගීයක් වෙන්න පුළුවන් දකින දෙයක් වෙන්න පුළුවන් ස්ත්‍රී පුරුෂ රූප වෙන්න පුළුවන් බලකාමයක් වෙන්න පුළුවන් ධනකාමයක් වෙන්න පුළුවන් ලිංගික කාමයක් වෙන්න පුළුවන් රූපකාමයක් ශබ්දකාමයක් ඕඩිකක් වෙන්න එකෙක් කපාර්දෙන් සම්බන්ධ වෙලා හමාරයි මගේ චිත්ත විටි කියලා කියන්නේ ඇත්ත ඒක ජවන ගිහිල්ලාම ආවා ඊට පස්සේ. එතකොට මේ පරිපතේ වැඩි. පරිපතේ අඩිපාර. නිතර නිතර ගිය අඩිපාරේ එතන පාරක් හැදෙනවා. ගින් පාර හැදෙලාම ආවා. ස්පර්ශ නිසා. ඉතින් ඒක නතර කිරීමක් කරන්න යන එකෙන් තමයි මේකට යැවෙන්නේ ඒතකොට. අනුශේ පෝෂණය වෙන්නේ අන්න ඒකෙන් ඒතකොට. ඒ අනුශේ පෝෂණය වීම නතර වෙනවා කිව්ව ඒතකොට ධනුශේ කියන එක තියෙනවා. ධනුශේ කියන දැන් ඔයත්තන්ට වචනාර්ථ වශයෙන් යන්න ඕන නම් දැන් ඔයත්තන්ගේ ධර්ම සාකච්ඡා තියෙන විශේෂයෙන් ඔය ත්‍රිපිටකයේ තියෙන තුන්වෙනි කොටසේ මේ අභිධම්ම කියන කොටසේ තියෙනවා මේ යමක ප්‍රකරණයක් තියෙන ඊට පස්සේ අර මොග්ලිබුත් හාමුදුරුවෝ පොතකුත් තියෙන එකට දාලා ඒකත් අරගෙන කතාවත් උපකරණේ ඒ වගේ තියෙනවා 17ද කොහෙද මට මතක මං ටිකක් හොයලා බලනකොට යමකේ 4 වෙනි එකේ තියෙනවා ඩිංගක් හොයලා ඒව ගැන කතා කරන්න ඒ දැනුම ගන්න අපි දැන් හොයන්නේ මේ අද ඉරිද දවස වෙනන් මෙහෙනම් සෙනසුරාද හැන්දෑවට මේ ශාරීරිය තුල මේ මනෝ තුල මේ මොළයේ තුල මේක වැඩ කර කර අර මං කොහොමද මගේ අනුස්සය චාර්ජ් කරන්නේ නැත්තම් වැඩිපුර ඒ බිමට වැඩිපුර පෝර දාලා ඇස්ති කියලා තියෙන්නේ කියලා බ්ලැක් හෝල්ස් වගේ නැත්තම් වයිට් හෝල්ස් වගේ නැත්තම් මැග්නටික් ෆීල්ඩ් එකක් වගේ නැත්තම් බැටරියක් වගේ මේක තියෙනවා ඒක චාර්ජ් කරන විදිහ තමයි වෙන්නේ උටට. ඉතින් ඒ අනුශය කියන එක ඒවගෙන හොයන්න බාන්න එක එක එක ක්‍රම තියෙනවාට මම යන්නේ දාර්ශනික වශයෙන් කතා කරන්නේ. නමුත් අපිට තේරෙන අපේ ඇඩික්ෂන් එක ඇබ්බැහිවීම කොයි පැත්තද තියෙන්නේ කියලා. ඒ තද ඇබ්බැහිවීම තියෙන පැත්ත බලලා ඒකට ගැළපෙන જાත අපි බුදුහාඳු තාම කරුණාවෙන් කියලා දුන්න සංඥා ගැන අපි ඉගෙන ගත්තා. ඒ සංඥා දිනු කරන් ඩිංගක් උත්සාහ ගන්න වෙනවා. ඒ අරක මෙච්චල් කරන්න ඕන සංඥා. අරකට පොහොරයි දාන්න නැති සංඥා. ඒ තවාන වේලවන සංඥා. ඒ වගේම සමා දැන් එතකොට අපි දැන් ඒකෙම දැන් තඩිංගක් එහාට යමු කෙටියෙන් කියලා අපි ධර්ම සාකච්ඡාවක් අපි කරමු. එතකොට දැන් මදුපිණ්ඩික සූත්‍රයේද භික්ෂුන් වහන්සේලා අච්චානහාඳුරු ළඟට ගිහිල්ලා උන්වහන්සේ අතිශයින්ම සුන්දරයි ඒක විස්තර කරන හැටි. ඒත් තුමි විශ්වෙ කොහෙවත් නැහැ ඉතිසරි බන්ද ඇති දෙයක් නැහැ සත්ත්වභාවය අතුරු දහන් වුණාම. උන්වහන්සේ මෙන්න මේක කියනවා. අපි ඒක දන්නවානේ අර චක්කුංච පටිච්ච රූපේ චුප්පත් උපජ්ජති චක්කු විඥානං ඒව ගැන අපි කියන්නේ තින්නම් සංගති පසු ඒවනේ. එතෙන්දී මේ පපංච සංඥා සම්මුදාචාර සංකා සම්මුදාචාරාන්ති උන්වහන්සේ කියන වචනේ වැදගත්දී අතීත අනාගත පච්චුප්පන්නේසු රූපේසු දැන් රූප ගැන කියන හින්දා දැන් එතකොට දැන් අර පපංච කියන එක වැඩ කරන්නේ කොහෙද ඉස්සර දැකපු දේවල් අනුව තමයි දැන් ඇතුලේ තියෙනවනේ මට ඉමේජ් එකක් ඒ අනුව මං හිතනවා ඒක ඊට පස්සේ අනාගතයට සම්බන්ධ කියන මජ්ජේ සූත්‍රයේ මතකනේ දැන් අතීතයේ දැකපු දේවල් අනාගතයේ වර්තමානයේ තියෙන තණ්හා නූල හරහා අනාගතයට දක්වලා හැබැයි අතීත රූපී විතරයි තියෙන්නේ ඒ දැක්ක ඔක්කොම එකතු කරලා එකක් හදා ගන්න හරියට අලුතෙන් ගියක් හදනවා වගේ අලුතෙන් ගමන් හැම ගිඩමක් ගන්න උන ගියක් හදන්න උනේ ගියේ හදන්න මතක් ඉන්නේ කොහරි දැකපු පින්තූරයක් තියෙන්නේ. නමුත් මනෝ කියන එක බොහොම දක්ෂින්ද මනෝට පුළුවන් තවත් පින්තූර මවලා දෙන්න. අනාගතයේ යන. එතකොට ඒ අනුව මෙයා පපංච ඔන්න ඇති කරගන්න. ඊට පස්සේ උන්වහන්සේ කියන දේ ටිකක් ගැඹුරුයි. ටිකක් ගැඹුරුයි. මිත්‍රවරුනි උන්වහන්සේ කියන ආවසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පස්සපඤ්ඤාත්තින් පඤ්ඤාපෙස්සති ති තානමේතං විජ්ජති ඒ දැන් ඒ මුල් හරි මතකෙ තියෙන්න ඕනේ මේ ඇහැ කියලා එකක් තියෙන හින්දානේ රූප කියලා දෙයක් තියෙන හින්දානේ මම තේරෙන වශයෙන් කියන හොඳ සත්‍ය කිවි එකයි. සත්‍ය කිවි මෙතන තියෙන හින්දා තියෙනකොට අර සතිපට්ඨාන කියන එකේ සති නෙමෙයි හොඳේ මේක ක්‍රියාවක් ඒතකොට. චක්කු විඥානේ තියෙන හින්දා පස්ස පඤ්ඤත්යෙන් පඤ්ඤා පිස්සතිදි ධානං වේ. ධානමේත විද්‍යති. මේ ලෝකේට මම සම්බන්ධ වෙනවා කියන එක මම මේ පස්ස පඤ්ඤත්ති කියන කිවි. මම ලෝකයට සම්බන්ධ වෙනවා කියන හැඟීම හෝ ඇති වෙන්නේ ඔන්නෝ ටික තියෙන හින්දා. තානමේතම් විජ්ජිතෝක තියෙනවා කියලා කියනවා. ඒක නැත්තේ නැහැ විදිහක් තියෙනවා. ඒත් ඇස් අන්ධ කෙනෙකුට කන් බහිර කෙනෙකුට ඒක වෙන්නේ නැහැ. මං උනත් ඇස් පියාගත්තොත් මට ඒ පෙනෙන ලෝකේ නේ ඊට පස්සේ ඒක මනෝ ලෝකයක්. දැන් උනත් ඇහැ පියා ගන්න බලන්න. ඇහැ පියාගත්ත ගමන් මට දැන් චක්කු විඤ්ඤාණ මොකුත් නැහැ රූප නැහැ. නමුත් අර දැක්කේ වන්ව මනෝ විඤ්ඤාණ. මනසට පුළුවන් රූප අඳින්න. මනස හොඳ චිත්‍ර ශිල්පියෙක්. එයා ඉමේජස් ඇඳ ඇඳ දෙනවා මට මේ පපංච කරන්න. එතකොට ඒකෙන් මගේ අර පෝෂණ භූමිය අනුසය තමයි පෝෂණය වෙන්නේ. ඊට පස්සේ ඊළඟ ඒක ඒ පස්ස පඤ්ඤාත්තේ නිසා තමයි ඒකෙන් පස්ස කියලා දෙයක් තියෙන නිසා තමයි මම්ට සෙන්සේෂන් කියන එක ඇති වෙන්නේ. මට තේරෙනා මේකේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. අත්දකින්න පුළුවන් මේම දෙයක් කියලා මට තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි වේදනා පඤ්ඤාත්ති කියන්නේ. මට මොකද්ද ෆීල් වෙනවා දැන්. මම ඉන්න බව තේරෙනවා. ඒ වේදනා පඤ්ඤාත්තේ තියෙනවා කියන තාලමේතම් විජ්ජති. ඒක මට හා මෙහෙම දෙයක් තියෙන්නේ කියලා මට දැන් ඔප්පු කරන්න පුළුවන් වෙනවා. වේදනා පඤ්ඤාත්‍ය සාති අර සෙන්සේෂන් නිසා මට මේක දැන් තේරෙන එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මේ මන් දැක්කේ කුස් ගහක්, මේ අඹ ගහක්, මේ ඇපල් ගහක්, මේ ලයිලක් මල් තියෙන්නේ, මේ තියෙන්නේ ගම් ට්‍රී එකක් කියලා මට කියන්න පුළුවන් තත්ත්වේ තියෙනකොට වෙන්නේ ඒක අර ඒ එක්ස්පීරියන්ස් එකේ ඒ අත්දැකීමෙන් හින්දා සංඥා පඤ්ඤාත්යෙන් පඤ්ඤා පිසෙ සිතානමේ තම්බීජති. අර සංඥා ලෝකයක් මේකට එනවා ඊට පස්සේ. පරණ ඇඳ ප්‍රූප අතීතාගත අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු තම දැන් පපංච ඔක්කොම ට කියන්නේ අර ඇහැ තියෙන හින්දා. රූපේ තියෙන හින්දා. ඔය සංඥා කියන ඒවා බොහෝම බරපතල අර ගෞරවනීය කල්යාණ මිත්‍රයා ඉස්සර කියන සංඥාව නිකන් අක්‍රේ සීටි වගේ හිටියත් ඒක කරන වැඩ කොටස විශාලයි කියලා. ඒ නිසා තමයි හුඟාක්කේ අසුභ සංඥා, මරණ සංඥා, ආදීන සංඥා, පහාන සංඥා, නිරෝධ සංඥා වගේ හුඟා ජාති බුදුහාම කියලා දුන්නේ ඇඟින ගන්න කියලා පුරුදු කරන්න. එතකොට සංඥා පඤ්ඤාත්තේ තියෙන නිසා සංඥා පඤ්ඤාත්තිය සති අර සංඥා කියන එකේ දැන් ඔළුවට යන හින්දා මනෝමය සතහන් දාලා හින්දා ඒව ට්‍රයැන්ගල් වෙන්න පුළුවන්, ඒ ඔළුවත් එක්ක දාගත්ත රූප වෙන්න පුළුවන්. මං අගේ මං එක එක දුන්නේ අගයන් එක්ක තියෙන ස්ත්‍රී පුරුෂ රූප, බුද්ධ රූප, බෞද්ධ රූප, චෛත්‍ය ඕන එක, භික්ෂු රූප, භික්ෂුණී රූප, බුද්ධ රූප ඕන එක. තමන් ගැන මෙතන අගේ ඇති, තමන් අගේ කරන රූප ඔක්කොම جاتی. ඒව නිසා ඔන්න වැසගද්දයක් සංඥා පඤ්ඤාත්‍ය සති. විතක්ක පඤ්ඤාත්‍යින් පඤ්ඤා පිසෙති තානම් මෙති නිජති. මේ විතක්ක කියන එකේ වචන පෙරලන්න පුළුවන්. ආහා මේක මෙහෙමයි මම ඒකට දානවා. ආ ගඩොල් පූර්ණ, හුණු පූර්ණ, ක්‍රිස්මස් ට්‍රී එක, ඇපල් ගහ, කිවි ෆෲට්, ක්‍රිකට් මැච්, මුහුඳ, B52, ඇටොමික් බෝම්බ්ස්, ඩිජිටල් කැමරා, ස්කයිප් මොනවා හරි වචන දැන් ඔළුවේ තියෙන කෝටි ප්‍රකෝටි ගන්න. තවත් ඕන තරම් වචන ඉගෙන ගන්න පුළුවන් මොලේ ඇති එක. නිරෝගී මොලයක් නම්. ඔක්සිජන් සහිත, ප්‍රෝටීන් සහිත මොලයක් නම් තවත් කෝටි ගණන් මේකේ මේක හොඳ හොඳ හાર્ඩ් ඩිස්ක් එකක් මේක. තව ෆ්‍රී ස්පේස් ඕන තරම් තියෙනවා මේ මේක ඇතුල් කරන්න. ඒවට වචන දාලත් තියෙනවා දැන්. අපිට පුළුවන් වචන කියන්න. මේ කියන්නේ වචන මේ සත්‍ය දී කෙනෙක් කියන දිව පෙරල පෙරල කියන්නේ එයාගේ ඔළුවේ මතක් වෙච්ච දාට. ඒවට පින්තූර නැහැ. හැබැයි නමුත් පින්තූරත් එක්කිනේම දැන් තියන් ඇති කරගන්න පුළුවන්. දැන් නයගරා ෆෝල්ස් කියුවොත් එහෙම කැනේඩියන් සයිඩ් එකේ බලන හැටි මට ඔළුවේ ඇති කරගන්න පුළුවන්. මට කියන නයගරා ෆෝල්ස් කියලා. මහවැලි ගඟ නම් මට මහවැලි ගඟ මතක් වෙන්න පුළුවන් දැකපු තැනේ කොහෙන්ද මට මතක කියන්නේ. කැලණිය කිව්වම කැලණි ගඟ මතක් කරගන්න. ගෝල්ෆිස් කිව්වම මම මතක් කරගන්න. රුවන් වැලිසෑය කිව්වම එහෙම මහමෙ වුණා කියනකොට මතක් කරගන්න පුළුවන්. සම්බුද්ධ රාජ මාලිගාව කියනකොට මතක් කරන්න පුළුවන්. තලඳා මාලිගාව කියනකොට මතක් වෙනවා. මේ පින්තූරයක් එක්ක එනවා ඒතර වචනෙත් එක්ක. කවුරු හරි කිව්වොත් එහෙම මට හුරුණා. මොග දිශි වල ඉන්න එක නම් මන් දල්නා මාලිගා කියන වචන කිව්වට මුකුත් මතක් වෙන්නේ. ඒතරම අර පස්ස පඤ්ඤාත්තිය තියෙනකොට ඒ අනුව මම විතක් පඤ්ඤාත්තියක් ඇති කරගෙන තියෙනවා. ඒක පස්ස සංඥා පඤ්ඤාත්තිය සති විතක් පඤ්ඤාත්තිම් පඤ්ඤා ප්‍රසිතී තනමේතම් විද්දති. ඒ කරුණ තියෙනවා. විතක් පඤ්ඤාත්තිය සති දැන් මේක වචන වලින් පෙරලන්න පුළුවන් නිසා දැන් වචනෙන් අපිට පුළුවන් බැනගන්න කෙනෙක් එක්ක වචනෙන් අපි කතා කරන්න පුළුවන් නීතිමය දෙයක් වුණත් දැන් ධර්ම සාකච්ඡාවක් කරනවා කියලා හිතුවම මේ මම මේ කියන්න ඕනේ කියලා මට හිතා ගන්න පුළුවන් නිකල්ලත් වොන්න. එතකොට විතක්ක පඤ්ඤාත්තියේ තියෙනකොට තමා පපංච සංඥා සංකා සමුදාචරණ පඤ්ඤාත්තිං පඤ්ඤාපෙසති තිතාන මේතම් විජ්ජති. ඔය තාන මේතම් විජ්ජති කියන එක බොහොම වැදගත්ම වචනයක්. ඒක එහෙම තියෙන්න පුළුවන් තියනවා කියන කරුණට යන්නේ ඒකයි. ඔය කරුණ තියෙන අර්ථ දිනකොට. ඒක එහෙමම දැන් ඔළුවේ තියාගෙන කැඹුරුයි කියලා හිතන්න එපා හොඳද? කැඹුරුයි කියලා හිතන්න මේක අත්දැක්කොත් එහෙම මෙතනම අපිට අපේ ඇහැට වඩා මේක ළඟයි. අපි හිතාගෙන හිටියාට පොතට හොයන්න ගියොත් තමයි අමාරු. පොතේ නැතුව හිතට ගියොත් එහෙනම් මේක මිලිමීටරයකටත් වඩා ළඟ දෙයක් මේක. සත්‍ය ඉදිරියේ දිග හැරෙනවා. සමාහිතෝ යථා භූතං පජානාති. ඔක්කොම සංහිඳියාව එකතු කරගත්ත ගමන් මේකේ පේන්න පටන් ගන්නවා. සමාහිතෝ යතහ භූත යතහ භූතේ මායිදිරි දිගෑරෙන්නේ සතිය තියෙන එක. ඒක සමහර ගෞරවනීය ගුරුතුමන් වහන්සේ කියපු වචනේ බෝට්ටු පදින්න කලින් ලනුව ගැටේ ලියන්න කිව්වා. ඒක බොහෝම වැදගත්. උන්වහන්සේලාට নমස්කාරය. එතකොට මේකේ අනිත් අංශ එතකොට දැන් මේක තියෙනකොට මේක තියෙනවා කිව්වා වගේම මේ චක්කු කියන එකේ දැන් ආයතනේද කොහොමද පරිලාභේ ඔය ඒ තර්ක විතර්ක රිසර්ච් එකට යන්නේ පපසුගිය සතු වෙලා කතා කර. ඒව ඔක්කොම අයින් කරන්න ඕන. මේ චක්කු කියන ශක්තිය තියෙන නිසා රූප තියෙන හින්දා විඥාන තියෙන හින්දා පස්ස පඤ්ඤාති තියෙනවා වගේ මේක නැත්තම් මේකත් නැත්තම් මේකත් නැත්තම් මේකත් නැත්. නේතං තානං විජ්ජති. ඒ කියන්නේ පාලියෙන් කියොත් එහෙම චක්කුස්මින් අසති ඇහැ කියන එක නැත්තම් රූපේ අසති. දැන් ඒතකොට කොහොමද නැති වෙන්නේ කියන එක ඒක හිතන්න බැරුවේ දැනට. මොකද භවයට අහුවෙලා ඉන්නේ නේද. ඒකෙන් ඒකයි ඒක වැඩිපුර නොකියන තරමට හොඳයි කියලා හිතෙන්නේ. චක්කු විඥානේ අසති පස්ස පඤ්ඤාත්තිං පඤ්ඤාපෙසති නේතං තානං විජ්ජති. මේක නැත්තම් මේක වෙන්න විදියක් නැහැ. ඉම්පොසිබල්. ඒක තම කච්චානහන් කියන්නේ. ඒක වෙන්න බෑ. ඒතකොට එහෙම ගිහිල්ලා ඔක්කොම ඉන්ද්‍රය හයතම ගිහිල්ලා අන්තිමේදී කියන්නේ ඒතකොට විතක්ක පඤ්ඤාත්තිය නැත්තම් පපංච සංඥා සංකා සමුදාචරණ පඤ්ඤාත්තින් පඤ්ඤාපිස්සති ති නේතං තාලං විදිති. ඒක වෙන්න බෑ, ඉට් ඉස් ඉම්පොසිබල් එකක්. ඒක තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. මේක නැත්තම් මේක තේින්න විදිහක් නැහැ. එතකොට ඒක දැන් තියෙනවනේ හැබැයි. ඇහ අන්ධ කරගෙන බැහැනේ. අත කපාගෙන බැහැ. නමුත් දැන් ක්‍රියාවලිය බුදුහාමර කිව්වා කියලා බෝට් වල ලනුව ගලවනත් කිව්වා වගේ ඒක තමයි වැදගත් වෙන්නේ. මේක පෝෂණය වෙන විදිය බැලුවා, පෝෂණය කරන හැටි නතර කරාම ඉබේම ඒ නර්සරි එක ඒ තවාන අක්‍රශීලී වෙයි. ඒක ග්‍රීන් හවුස් එකක් වගේ එකක් හදලා නම් තියෙන්නේ සීත කාලෙත් හදන්න පුළුවන් මේක ඕකේ නැත්තම් තක්කාලි නැත්තම් බොන්චි කියලා ඒ ග්‍රීන් හවුස් එකේ වහලි ගලවලා ඒකේ ඒ එයා සිස්ටම් එක නැති කළා වගේ විදුලිය නැති කළා වගේ හිමින් හිමින් කරන්න පුළුවන්. තොට තක්කාලි ගස් ඕකෙත් ගස් ඔක්කෝ මෙල්ල යන වගේ ඔක්කෝම අර අනුසය පෝෂණය වෙන එක නැති වෙලා. ඔය තුංගා ධර්ම දන්න ඇත්තු ඉන්නවා අපට තැහෙන්ද බණ කියන්න එහුම් කන් දුන්නට පින් අප අපතුළුම සොයා බලමු. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සත්‍යත්වන්නේ. මම ඉතාම ගෞරවයෙන් යොමෙන්නම් ඩොක්ටර් මාධව ඔබතුමාට පුළුවන් එකතු වෙන්න හැකියාව තියෙනවා නම් සාකච්ඡාව සම්බන්ධීකරණයක් කරන්න කියලා ඩොක්ටර් මාධව තිරසන්. ඔව් හැමෝටම මේ තෙරුවන් සරණයි. මම හිතන්නේ මේ අපේ සත්‍යතුමා මේ බොහොම හැමදාම අපිට කරනවා වගේ මේ බොහොම පිං සත්‍යතුමාටත් අපිට මේ ධර්මය මේ කියලා දෙන එක ගැන මම හිතන්නේ බොහොම අපිට මේ එදිනෙදා ජීවිතේ අපි මතක් කරලා අපි මේ පෙරරුක් මහත්තයා අපි නදිරුක් මහත්තයා සේන මහත්තයා ගොඩක්ම අපිට මේ මතක් කළ දුන්නා වගේ ඒ කියන්නේ මේ අපිට මේ පොළාපනින ගතියක් මේකේ තියෙනවා. අන්න ඒකට උත්තරේ මම හිතන්නේ සත්‍යතුමාගේ ඒ දේශනාවෙන් අපිට මේ පිළිමිල වුණා. අර මම මෙතන යමක් කියන්න තියෙනවා නම් මගේ එකතුව වෙන්නේ මෙන්න මේ සංස්කාර කියන එක වතුර ටැංකියක් විදිහට මේ අපි අර අපි සතුටුමා දුන්න උදාහරණය විදිහට අර ලනුව කපන එක වගේම මේ සංස්කාර කියන එක වතුර ටැංකියක් නම් මේක තමයි අපි ඉන්ද්‍රිය සංවරය කරගෙන තවත් සංස්කාර කියන්නේ වතුර ටැංකියක් අපි හිස් කරන්න නම් අපි වතුර ටැංකිය හිස් කරන්න ඉස්සෙල්ලා ඒකට වතුර ගලාගෙන එන එක යම් ප්‍රමාණයකට මර්ධනය කරන්න ඕන. අපිට නවත්ත ගන්නම බැරි වේවි. හැබැයි ඒක ෆුල් ස්පීඩ් එකෙන් තාමත් වතුර යන වතුර එකතු වෙනවා නම් අන්න එතනින් අපි දැනගන්න ඕන මෙන්න මේක අපිට ඉවරයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. මේ හැම තියෙන ඉන්ද්‍රිය සංවරයකින් තොරව අපි තවමත් එනේන චිත්තයන් කෙරෙහි බැඳිලා ඒවත් එක්ක අපි දුවනවනම් අපිට මේක ඉවරයක් කරගන්න වෙන්නේ නැහැ කියන එක තමයි පළවෙනි එකම අවබෝධ කරගන්න. ඒ ඇත්තටම එතනින් වෙන්නේ මොකද්ද? අපි විඳින වේදනාව වලට දෙන අගයන් අපි අඩු කරගන්නවා. එහෙම ඉන්ද්‍රිය සංවරය නිසා මේක නිකන් අර වක්‍රාකාරයේ චක්‍රාකාරයෙන් යන දෙයක්. අපි ඔක දෙපැත්තටම වෙනවා. ඒ කියන්නේ අපි කාමයේ පස්සේ අර කිව්වා වගේ රාගය පස්සේ ඒ වගේ දේවල් පස්සේ යනකොට අපි තව තව ඒවට ඇදිලා ගිහිල්ලා තව තව හොඳ දේවල් හොයන්න ගිහිල්ලා අපි නරකට වැඩි වෙනවා. අපි හොඳ පැත්තට යමු වුණොත් ඒ වේදන ඒ දෙන දේවල් තියෙන වේදනාව අඩු කරගත්තොත් ඉන්ද්‍රයන් සංවර කරගෙන ඒ දෙන වේදනාව අඩු කරගත්තොත් ඒ වේදනාව අඩු වීම නිසා අපේ තව තවත් ඉන්ද්‍රිය සංවරය නිසා ඉන්ද්‍රිය සංවරයෙන් වේදනාව අඩු කරලා මේක චක්‍රාකාරයෙන් යන මේ හේතුවක් වෙනවා. ඒ වගේම තමයි මේ දැන් මම විශේෂයෙන්ම භාවනා කරන්නේ මෙන්න මේ ඇත්තටම අපේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන මේ 31 ලෝකයක් තියෙනවා නම් මේ තිස්සෙක් ලෝකයේ තියෙන ඔක්කොම මේ දේවල් අපි මේ කොච්චර මේ අපි දැඟලුවත් අපිට මේ ගොඩක් දේවල් කරන්න කිව්වත් අපි මේ රාව කරනවා මේව කරනවා කියලා අන්තිමට මේ මොකද්ද මේ කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් අරගෙන තව ඉන්නේ තමයි අපි මේ ලෝකේ ජීවත් වෙනවා කියන්නේ. අන්න ඒක නිසා මේ මොන දේ අනිත්‍යයි කියලා හෝ අනාත්මයි කියලා හෝ තමයි දකින්න ඉස්සර වෙලා මේ මේ මනුස්ස ලෝකෙ මොකද මේ මම මේ විශේෂයෙන්ම ටාගට් කරන්නේ අර මට තාම හොලාගතිය මේ හොලාපයින්න ගතියක් තියෙනවා කියන. මේ අපි ඇත්තටම කරන වැරද්දක් තමයි. අපි කියන්නේ මම කියන්නේ මම කරපු වැරද්දක් තමයි මේ මිනිස් ලෝකයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වලට ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න ඉස්සර වෙලා මට ඌමනාව තිබුණා මට ඥාන වලට යන්න ඕන හැකියාව මේ ආකාශ සංඥායතනට යන්න ඕන හැකියාව විඥාන ඡායතනට යන්න ඕන හැකියාව ඒ වගේ ඉහළ ඥාන වලට ඉහළ තලවලට යාමට තියෙන හැකියාව වර්ධනය කිරීමේ මම තාම මගේ ඉන්ද්‍රියන් සංවර කරගෙන නැහැ මිනිස් ලෝකේ මම තාම රූප වල කරනවා මම තාම වේදනා වල කරනවා මිනිස් ලෝකේ ඒ වගේම සංඥාවල් මගේ හරියට මේ මෙන්න මේ ඔක්කොම දුකයි කියන තැනක මම ඇවිල්ලා නැහැ. හැබැයි මම පතන්නේ මොකද්ද? පළවෙනි ධානය, දෙවෙනි ධානය කොහොමද ඇති කරගන්නේ කියලා මම දුක් විඳිනවා. ඒක ඇත්තටම මෙන්න මේ මිනිස් ලෝකයේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට තමන්ගේ ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න බැරි මනුස්සයෙක් යම් ප්‍රමාණයකටවත් ඒක සමනය කරගන්න බැරි මනුස්සයෙක් අර කියන කතා හරි අමාරු වෙනවා. මොකද මේ මනුස්ස ලෝකේ තමන් ඉන්න ලෝකේ තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස සංවර කරගන්න බැරි මනුස්සයෙක් ඊට එහා ලෝකයක් ඊට උඩින් තියෙන ලෝකෙක සංවර වෙච්ච ලෝකෙ අපි මේ අපි අපායේ ගිහින්ද බලන්න කවදාවත් try කරන්නේ නැහැ. මොකද හේතුව තමයි අපි හැම වෙලේම මේ හොඳ පැත්තටයි try කරන්නේ. අපිට මේ මම මේ බොහොම කරුණාවෙන් කියන්නේ අපිට මනුස්ස ලෝකයේ ඉන්ද්‍රිය සංවරය පවත්වාගෙන ඉන්න බැරි අය මේ try කරාට වැඩක් නැහැ. දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ තියෙන ඒ කලවල තියෙන මේ ඥාන මට්ටමකට යන්න try කරාට ඒක තීරවත් නෑ. මොකද කුණු කසල කමන්ට තමන්ගේ කුණු ටික ඒ කියන්නේ වර වත්තු පුසුත්ල කියන විදිහට ඒ 16ම තමන් ගාව තියාගෙන මේ වැඩේ කරන්න බෑ. ඒක නිසා බොහොම තමන් ඉස්සෙල්ලම අනිත් දේවල් ගැන හිතන්න ඉස්සර වෙලා මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය. මම හිතන්නේ බොහෝ දෙනෙකුට මේ පොත්පත් මාර්ගයෙන් හෝ තමන් පොත්පත් පරිශීලනය කිරීමෙන් දැනුම වර්ධනය පස්සේ දුවන පිරිසකුත් අපි අතරේ ඉන්නවා. ඒ දැනුම වර්ධනය වුණාට තමන්ගේ ඇත්තටම මේ මිනිස් ලෝකයේ තමන් නිවිති ගන්නව ඒකයි ඒ වයින් අර විතක්කයන් ඇති කරගන්නව එන්න ඒ ටික තමන් යම් මට්ටමකට සංවර වෙන්නේ නැතුව මේක කවමදාවත් මෙතනින් එහාට යන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. අර පොළාපයින් ගතිය අපි නිතරම මතක් කරලා දෙන ඒක නවත්තන්නේ නැතුව අපි කිස්සෙක් ලෝකයකින් ගැලවෙන කතාවක් ගැන හිතන්නවත් බෑ. ඥාන ගැන හිතන්නවත් බෑ. අර අපේ සත්‍යතුමා මෙතන මතක් කරා අර පුරුද්ද කියන. පුරුද්ද කියන්නේ මොකක්ද ඇත්තටම? පුරුද්ද කියන්නේ අපි යම් දෙයකට ඇලිලා තියෙන මොනවා වගේ දේවල්. මම නිතරම කරන දේ තමයි අර ඒ පුරුද්ද කියන වචනේට අපි දාමුද ඇබ්බැහි වීම කියලා. අර පුරුද්ද කියන වචෙන්ට වඩා ඒක වැටහෙනවා අපිට එතකොට. ඇබ්බැහි වීම. ඒ කියන්නේ ඒ වගේ තමන් ඇත්තටම මම කියන්න යන්නේ තමන්ගේ මේ තමන් ඒ වෙලේ ඒ සංසාරගත පුරු සංසාරගත ඇබ්බැහි වීම නිසා සංසාරගත ඇබ්බැහිවීම ඇත්තටම එන්නේ තමන්ට එතන අවබෝධයක් තිබිලා නැහැ. මම අර විතරම කියන්නේ අර කොන්ඩෙකල් කට්ටියට මගේ ආසාවක් තිබුණා කියලා. අන්න ඒ වගේ දෙයක තමන්ට හිතෙන්න ඕන මෙන්න මේ ඇබ්බැහිවීම උනේමට මොකද මෙන්න මේ කර්ල් කොන්ඩ පිළිබඳව මට නිත්‍ය තත්ත්වය මට ඇත්ත තත්ත්වය අවබෝධ නොවීම නිසා පෙර කාලෙක මට අවබෝධ නොවීම නිසා දැන් කාලේ මට ඒක ඇති වෙලා තියෙනවා. එතකොට මම දැනගන්න ඕන ආපහු අපි යන්නේ ඇත්තටම අර මූලික ටිකර දෙදීස් කුණෝපේ ආහාරේ ප්‍රතිකූලතාවය ඔය ටිකටම තමයි ආපහු යන්නේ. ඔතනින් වෙන්නේ මොකද්ද ඇත්තටම අර අපි සතුත් මම තකන දෙන්න වගේ ඔතනින් වෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉතින් මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය කියන එක මම හරි සතුට ගොඩාක් අගය කරනවා. ඒ එතන ඒ ඉන්ද්‍රිය සංවරය නොකරගෙන ඒකට මූලිකත්වය නොදී මේ ගමන කවදාවත් යන්න හම්බ වෙන්නේ නැහැ ප්‍රඥාව වැඩි කර ගැනීම තුළින්. මොකද මේ ඉන්ද්‍රිය සංවරය වෙලා තමයි අපිට අනිත් දේවල් හැම එකම වෙන්නේ. ඉන්ද්‍රිය සංවරයක් නැතුව මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක බොහොම Tamanට එන්න එන්න මම දැන් කරන දෙයක් තමයි ඇත්තටම මම මේක නිතරම කියන දෙයක් තමයි චිත්තානුපස්සනාව විදිහට මොනවා හරි දෙයක් වෙච්ච ගමන් මං අන්න අර ඒකේ තියෙන හරියටම මූලික දෙයක මම යනවා මෙන්න මෙතනයි කියලා. ආයිත් උතන එන්නේ මේ දේවල් ඔක්කොම කියලා එන්නේ මෙන්න මේ සංඥාව වෙනස් වීම නිසා. තර්ක කොණ්ඩ හොඳයි කියන සංඥාව මගේ පිට වෙලා තියෙන නිසා ඒ අබ්බැහිවීමක් තියෙනවා. අන්න ඒක කඩාගන්නේ නැතුව මේ කොලාපයින් එක අපි ඒ පිළිබඳ අනිත්‍යයි කියන එක මේක කවදක හරි මේ නැති වෙලා යනවා කියන අවබෝධය මට නැති නිසා තමයි මෙන්න මේ අවබෝධය එන්න එන පළවෙනි පාර එන්නේ නැති වෙනකොට දෙවෙනි පාර තුන්වෙනි පාර ඔහොමම අපි අර අබ්බැහිවීම නැති කරගත්තොත් එන්න එන්න නැති කරගත්තොත් එතනින් තමයි අපේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා මේ වැඩේ වෙන්නේ. මම හිතන්නේ ඒක බොහොම මේ වැදගත් අපි ඒ විදිහට සලකලා බලන එක. මොකද අපිට කවදකාරී අවබෝධ වෙන්නේ මෙන්න මේ ඉස්සෙක්පලේ පොතනක හෝ මොනවා හරි රූප වේදනා සංඥා සංකාර තිබුණා. මේවා ඔක්කොම මම කල්පගෙනන් හිටියා. ඒවා නැති වෙලා යන දේවල්. මම මේවා අගය කළ යුතුද? මම මේවා අගය කරන්න මටින්නේ නැහැ. දැන් අපි හිතුවොත් හොඳ කරනවා නරක කරනවා. නරක නම් නරකයි කියලා අපි දන්නවා. හොඳ කරා නරක කරත් මේ දෙකම යම් කාලයක් පැවතිලා යම් කාලකින් නැති වෙනවා කියන අවබෝධය තමන්ට එන්න ඕන. ඒක නිසා මම හැම වෙලේම මට අත්බව රටියා මේකද මට ලාභයක් ලැබෙන විදිහට හෝ අනුන්ට ලාභයක් ලැබෙන විදිහට හෝ මේ දේ මොනව කරත් ඒ කරන ඔක්කොම සංස්කාර ඒ තියෙන ඔක්කොම සංඥා කවදක හරි පැවතිලා නැති වෙලා යනවා. මේ හැම දෙයක්ම ඇත්තකම වෙන්නේ නැතිවීම කියන එක මේ කවදක හරි පැවතිලා නැති වෙනවා කියන එක අපිට අවබෝධ වෙනවා. ඔන්න ඔහොම වුණොත් විතරයි අර අපි සිතෙන් සිත හෙලෝ අපි ටිකෙන් ටික මේකට මේකෙන් ගිහිල්ලා අපි ටිකෙන් ටික මේක අපි ටිකෙන් ටික මේක කතා කරන ડોක්ටර් මාදුර ඇහෙනවා ඔබේ මේ හඬ පොඩ්ඩක් එන විදිහ පොඩ්ඩක් වෙනස් වුණා මයිකේ පොඩ්ඩක් ඇඩ්මන් කරන්න නැති නමුත් කමක් නැහැ ඇහෙනවා කතා කරන්න. මේ අපි ටිකෙන් ටික සම්මා දිට්ඨියට මේකට හුරු වෙනවා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරේ මිච්ඡා දිට්ඨිය ගැන. ඒ මිච්ඡා දිට්ඨියේ කියන්නේ ඇත්තටම මේ මෙන්න මේ දේවල් තුල අපි මේව හොඳයි මේව නරකයි කියන අරගෙන තියෙන ටික මේව ඔක්කොම අනිත්‍යයි. ඒක නැත්තම් අනාත්මයි. මේව කාලයක් පවතිලා හේතුන් නිසා මේ දේවල් හටගෙන හේතුන් නැති වෙලා යනකොට මෙන්න මේ දේවල් නැති වෙලා යන කියන අවබෝධය නැති වෙදි එන්න අපේ අර කොලාපරේක ගතිය ඇත්තටම අඩු වෙලා යනවා. හැබැයි මේකෙදි හොඳට මතක තියාගන්න අපි මනුස්ස ලෝකේ මිනිස්සෙක් විදිහට ඉපදිලා මෙන්න මේකත් අපි මම කරපු ලොකුම වැරද්දක් තමයි. මේ විඥානයේ හැදෙන එක නවත්තන්න. මේ සංඥා හැදෙන එක නවත්තන්න. මේ රූපයන් බලලා මම ඒකේ රූපයන් දකින්න හදන එක මම නවත්ත ගන්නවා. ඒ ඔක්කොම මට කරන්න හම්බ වෙන්නේ නැහැ. මම මේ ලෝකෙ ඉපදුනා නම් මට විඥානේ නවත්තන්න විදියන්නේ විඥානේ පිටකම පහළ වෙනවා මගේ ජීවිතේ තියෙනකම්. හොඳයි. සංඥාවල් මට පිටකම පහළ වෙනවා මේ ජීවිතේ තියෙනකම්. හැබැයි මට කරන්න තියෙන්නේ මොකද? මෙන්න මේ හැදෙන විඥානය තවත් සංස්කාරයක් හදන්න සත්‍යෙ දිනෙන්නේ නැති වෙන්න මම වග බලා ගන්න ඉන්ද්‍රිය සංවකේ. අන්න මෙන්න මේකත් මේක ගොඩාක් ගැඹුරු ධර්මයක්. යන්න ඒ ටික මේව නවත්තන්න හදන්න එපා අපිට නවත්තන්න බෑ. ඒක නිසා මම මේ කියන්න අදහස් කරේ අර අපි හොඳට මතක තියාගන්න ඕන අපි ඉපදුනා නම් අපි ඉපදිච්ච වෙලේ පටන් මෙන්න මේ දේවල් අපිට පහළ වෙනවා. අපේ ඇහැක් තියෙනවා නම් අපි ඇහැක් තියෙනවා නම් ඒ රූප තියෙනවා නම් විඥානීය දෙයක් මේ වෙනවා නම් මේ දේ වෙනවා. හැබැයි ඒ වෙන දේ තවත් සංස්කාර විදියට දැන් අපි හදන්නේ ඇහැට ගැටෙන දේ නැති කරන්න. ඇහැට ගැටෙන රූපය නැති කරගෙන හැබැයි මුලදී ඕවා අපිට කරන්න වෙනවා. මොකද නැත්තම් අපි පොලා ගිහිල්ලා ඒ දේ අල්ලගෙන බදාගෙන ඒ කාමයන් තුලින් මේ දේවල් නැති කරගන්න අපි උත්සුක වෙනවා. මම හිතන්නේ අපි ඒ தත්ත්වය ඉක්වවල ගිහින් ඉන්න පිසක් තමයි මෙතන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්නේ. ඒක නිසා මම හැම වෙලේම කියන්නේ මෙන්න මේ එන තමන්ගේ රූපයන්, තමයි වේදනාවල්, සංඥාවල් තමන් එන එක වළක්වන්න හදන එක නෙවෙයි තමන්ගේ යුතුයකම. ඒ එන දේවල් හොඳ පැත්ත, ඒ කියන්නේ මේ සංස්කාර නිරෝ සංස්කාර සමතයකටපත් කිරීමේ අභිප්‍රායෙන් මෙන්න මේ සංඥාවල් අසුබයි, මෙන්න මේ සංඥාවල් මේ ප්‍රශ්න ඇති කරන දේවල්, ඒ කියන්නේ ආහාර පරිකුලතාව වේවා, දිස්කුණුපය වේවා, ඔය අර්ගිරිමානන්ද සූත්‍රයේ තියෙන විදිහට අනිත්‍ය සංඥා, අනත්ත සංඥා, මේ ආදීනව සංඥා, ඔන්න ඔය සංඥාවල් ටික ඔස්සේ Tamanට ඒ එන දේවල්, එන රූපයන්, එන වේදනාවල්, එන සංඥාවල් ටික මෙන්න මේ සංඥාවල් ටිකට දාලා යම් කිසි ප්‍රමාණයකට යන්න පුළුවන් නම් අන්න අර පොළාපනින ගතිය, අර අපි කිව්වේ පරිඋත්ථාන තත්වයට ඇති වෙලා තියෙන ඒ ධර්මතාවයන්, ඇති වෙන්න තියෙන ධර්මතා, යන්න තියෙන ධර්ම කොටස්, ඒක එන්න අඩු වෙනවා. මෙන්න මෙතනින් තමයි මේක මෙහෙම කරගන්න පුළුවන්. ඊට පස්සේ තව කොහොමද මේක අර අපි හොඳටම දන්නවා විඥාණය කියන එක අපිට මේ විඥානයේ නාම රූප නිසා හැදෙනවා, මේ අඤ්ඤෝණ්‍ය පත්‍යෙන් හැදෙන්නේ. ඒතර විඥානය නිසා නාම රූප හැදෙනවා, නාම රූප නිසා විඥානය හැදෙනවා. මේක කවදක හරි ඉවර කරගන්න ඕන. මම කියන්නේ මම හිතන්නේ ඒක ගොඩාක් ගැඹුරු කතාවක්. මේ කොහොමද මේ අපිට මේ නවත්තන්න බැරි විඥානයක් අපි කොහොමද අන්තිම මොහොතේ අපේ මේක අන්තිම මොහොතේ හෝ අපිට මේ අවබෝධය ලැබෙන්නේ මෙන්න මේකත් ගන්න දෙයක් නැහැ කියන එක. ඒක තව ටිකක් ගැඹුරුයි. මම හිතන්නේ අපි වෙන දවසක ඒ ටිකට යමු. හොඳයි. තෙරුවන් සරණයි ડોક્ટર මාතෝ. ડોક્ટર මාතෝ බොහොම අගනා විදිහට අපිට බොහෝ කාරණා නිස්මත කළ දුන්න හැමදාම වගේ. මම හිතන්නේ මම සත්‍යතුමාට වෙන හේතන සත්‍යතුමානි මේ ප්‍රශ්නයක් වගේ එකක් සම්බන්ධ කරගෙන ඊට පස්සේ අපි නැවත සාකච්ඡාවට එමු. මොකද මේ අපි අද අනුශය ගැනම ප්‍රධාන වශයෙන් කතා කරන නිසා මට ඒ පැත්තටම වගේ තමයි මගේ ඔළුව දිව්වේ. මොකද පහුගිය කාලේ අපි ගිනු ගත්ත දේවල් ටිකක් එකතු කරගෙන දැන් අද අපි මේ කතාව තුළ ඉන්ද්‍රිය සංවරය සහ ඒ පැත්තට අපි යොමු වෙලා කතා කරා හුඟක්. ඉතින් ඒවා සත්‍යක්මයි. අපි දැන් හිතුවොත් එහෙම දැන් අපිට සිදුවෙන දේවල් අපේ ඇහැ පංචද්වාර සිත් ඇති වෙලා ඉතින් ඔහොම යන ගමනක් මේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි පසුගිය මෑතක ඉගෙන ගත් දේවල් හැටියට මේ චක්කුද්වාරික සිතකට ආරම්භණයක් වෙනවා වර්ණායතනය, සෝතද්වාරික සිතකට ඒ සද්දය, ගන්ධ ගානද්වාරයකට ඒ වර්තමාන ගන්ධය ආදි වශයෙන් ඔහොම සිද්ධ වෙනවනේ. එතකොට මේ ඒව සිද්ධ වෙලා තමයි අපි මේ සංස්කාරයන් දැන් මේ කරන්නේ. මම ඒ අපි තමයි පැත්තේ වැඩිපුර කියන්නේ නෝ නෙමෙයි, මේ විදිහට ඇහැක් යමක් දැස යොමු වෙලා ආරම්භණයකට එතනින් නම් තමයි මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට මේ ක්‍රියාවන් එන එහෙම බලනකොට ඒක එක පැත්තක් කියලා මම දකිනවා. ඒක මේ ජීවිතය තුළ මා විසින් ඒ කරන ක්‍රියාව එකක්. ඒක එකක්. මම ගැට ගහ ගන්න හදනවා මගේ හැඟීම සහ උත්තරේ මේ මේ මේ ප්‍රශ්නේ හොඳ සමා වෙනවා මම හිතේද කියන්නේ. එතකොට ධම්ම මෙහෙම හිතමු දැන් අපි දැන් හිතමු කකුල් දැන් කකුලේ මට තුවාලයක් පෙර කාලෙක ඇදිලා ওই තුවාලේ දැන් හොඳ මෙමින් පවතිමින් තියෙනවා මගේ කකුල තුල තියෙනවා. ওই තුවාලේ ওই තියෙනවනේ. ওই තුවාලෙට මම කොහේරි ওই තුවාලේ මම කොහේරි කකුල හප්පගෙන නැත්නම් ඔකට මම වකරි විශේෂයක් ඔකට දාගත්තේ නැත්නම් ওই තුවාලේ ඔහේ තිබිලා ඉතින් හොඳ වෙලා යාවි කිසි කරදරයක් නැහැ. ඔක ඒ දවස්වල ඇතුවිච්ච තුවාලයක් කියන්නේ ඒක කිසි කරදරයක් නැහැ. නමුත් ඒක දැන් අද කාලේ අවුරුදු 10කට 15කට පස්සේ හරි හවුස ගත්තොත් ඔන්න මට ප්‍රශ්න. මේක අත්තම තුවාලේ නෙවෙයි මට තියෙනවමලු දැන් කොන්දමලු තියෙනවා. මේක පුංචි කාලේ වෙච්ච ප්‍රශ්නයක්. ඉතින් ඕක කිසි කරදරයක් නැතුව කොන්දමලු තියෙනවා. නමුත් දැන් මම මොකක් හරි පඬිතුරක් කරන්න කියලා ඔක ඇඳගත්තම ඔන්න කොන්දමලු අද ආයි. ඔහොම දේවල් තියෙනවනේ. ඉතින් ඒ වගේ මේ ඔන්න උතෙන්ට මම අනුශය කියන කතාව සම්බන්ධ කරගත්තා. මේ අනුශය කියන දේ අපි විනත් තරක විදිහට බලන්න විදිහට බලන්න ඕන දෙයක්ද? ඒ කියන්නේ දැන් අපි කරන බොහෝ ක්‍රියාවල් තියෙනවා කුසල පැත්තේ ක්‍රියා. එහෙම නැත්නම් අකුසල පැත්තේ ක්‍රියා. ඒතර මේ අනුශය ওই දෙකටම වැටෙන්නේ නැති එකක් නේ ওই පැත්තක තියෙන එකක් නේ. නමුත් ඒක අරවට සම්බන්ධ වෙනවා. ඔය එතකොට ඒ වගේම මිනිස්සේ දැන් අපි ඔය කලින් කියපු දේවල් හැමගේ හිත මොකක් හරි එකට ආරම්භණයකට යොමු වෙලා මම කරන ක්‍රියාදාමය. එහෙමනම් සද්දයක් ඇහිලා මම කරන ක්‍රියාදාමය ඒ ඔක්කොම මේ හේතු සහිතවනේ සිද්ධ වෙන්නේ. ඔකට මගේ ලෝභය දෝෂය හැමෝම මොන හරි දෙයක් හේතු වෙලානේ ඔය කතාව සිද්ධ වෙන්නේ. නේද? හම් වෙලා ඉතින් යන ක්‍රියාදාමය තුළම ලෝභ දෝෂම හොම තියෙනවා. ඒ වුණාට මේ අනුසය කියන එක හේතුවක් ඇතුව ඇතිවෙච්ච දෙයක් නෙවෙයිනේ. ලෝභ දෝස ලෝභ දෝස මොහොමකින් හේතුින් ගමේ ආත්මෙ මට අනුශයක් ආව නෙවෙයිනේ. ඔන්නෝයි කාරණාව ගැන පැත්තකට යොමු වෙන්න බැරිලා වෙලා අපිට අනුශය පැත්ත ගැන ටිකක් අධ්‍යයනයකට යන්න පුළුවන්. තව ටිකක් මේ අනුශය තමයි අද අපිට මේ සාකච්ඡා මොහොඳුනේ පටන් ගන්නකොටම මේ ගිසුමන් පාව කියන්නේදී මේ ධර්මයේ දැනගෙන ඔය දැන් අද කතා කරපු ගොහොල් දේවල් ඉන්ද්‍රිය සංවරය මේ හදා ගන්න ඕන දේවල් ඔක්කොම අපි කතා කරලා කරලා කොච්චර තියෙනවා ඒවා කරගෙන කරගෙන ගියාට දැනගෙන මෙන්න මෙන්න හිතේ හිතුණාට මෙන්න මම සෝවන් වෙයි මෙන්න මම සකුර්දාගාම වෙයි කියලා හිතේ තියෙන තරමට ධර්මයේ දැනගෙන හිටියත් මොකක් හරි එකක් පය වෙච්ච එකම එහා පැත්තේ මෙන්නපත් වුණා. එහෙම වෙන්නේ ඇයි කියලා කතා ගන්න නෙමෙයි අනුශේකෙන් කතා ගන්න. තමන් නොදකපු දෙකක් කොහෙන් නම් ඇවිල්ලා ආපු ගම මෙන්න එකක් එනවා මතුවෙලා මෙන්න එනවා පටිගයක් ඉස්මතු වෙලා එන්න නැත්නම් මේ මේ තරහක් ඉස්මතු වෙලා එන්න නැත්නම් මේ ආසාවක් ඉස්මතු වෙලා ඒක මේ කොහෙන්ද ආවේ කියලා හොයන කතාවය තුළ තමයි මේ අංශය ගැන අපි කතා කරන්නේ. අන ඒ පැත්තට යොමු වෙන්න පුළුවන්ද කියලා මම කැමතියි දැන් යන්න. මේ සත්‍යත්වමානි ඔබතුමාට යොමු යන්න තමයි පොඩ්ඩක්. සන්නා සම්බුද්ධ සන්නා දැන් අපි මේ ගැන අනුශය කියන වචනේ ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තේ අනුශේති කියන්නේ අත්නහර දිගින් දිගට පවතිනවා කියන එක. අනුශේති කියන වචනේ තමයි අනුශය කියන වචනේ ඉඳෙතු. අනුශය කියන වචනේට සිංහල තේරුම් දුන්නේ නම්මිතාවය, ලැබිකම, බරවීම, පැත්තට නැඹුරු වීම කියන එක. අපට තියෙන ඉංග්‍රීසි භාෂාවක ඔබ්සෙෂන්ස් කියන වචනේ තමයි තන්නිස්සර වගේ ඇත්තෝ උගක්කය පාචින් දැන්ටි එක තමයි හරි කියලා හිතලා. හැබැයි ඉස්සර අපි ඉන්ක්ලිනේෂන් එක ඩිස්පොසිෂන්ස් වගේ වචනත් පාවිච්චි කරා ඒවත් හරි. එතකොට අබ්බෙහි වීම කියන වචනේ ඔස්සේ ඩිංගක් කතා කළා. දැන් ඔන්න දැන් ශීරිය කියන එකට සංකල්පය කියන එකට අපි එක කන්සෙප්චුවලයිස් කරොත් එහෙම දැන් බුදුහාමුදුරු දේශනා කරපු තැන් තියෙනවා මේ එක එකනා එක එක විදිහට පත් වෙන්නේ ඉන්ද්‍රිය වේමත්තතා කියන එක නිසා. ඉන් ශ්‍රද්ධා විරිය සත් සමාධි ප්‍රඥා වෙනස් වෙන තර විදිහට ඒත් එකම මාර්ගියත් එක එක විදිහට පිපෙන්නේ. සාරිපුත්තානරු, මොග්ගල්ලානහාමු, මහාකාශ්‍යපහාමුගේ එක එක විදිහට මහාකච්චානහන්තුලා. ඒ අපිට තේරෙන විදිහට කිව්ව දැනුත් ඒතර දැන් සත්ත්ව පොදි හැටියට මේ පාවෙවීමේ භවයේ මේ එක්සිස්ටන්ස් එකේ ඉන්න මේ ගුරු ටිකත් මොනවහරි කම්ම ශක්ති එකතු කරගන්න ඇතිනේ. කර කර අවිජ්ජා, මෝහ, රාග, දෝෂ ව ප්‍රැක්ටිස් කරානේ කෝටි කෝටි ගානක් අපි රාග ප්‍රැක්ටිස් කරලා තියෙනවා. හැම අංශෙම රාග අපි ප්‍රැක්ටිස් කරලා තිනා, එයා එක්ස්පීරියන්ස් කරලා තිනා, අත්දකලා තිනා, විඳින්න හදලා තිනා. දේශත් එහෙමයි. අපි බෝම්බ දාලා ඇති, අපි මිනිස්සු මරලා ඇති, අපි පිහින් ඇනලා ඇති, අපි දේශසහගත අප්‍රමාණ දේවල් කරලා ඇති. ඒ වගේ තියෙන අර ගතිය අර සංඛාර කියලා දැන් කිව්වා ටැංකියට වතුර පිරනවා වගේ එක තියෙනවා. හැබැයි මේක පටිච්ච විනීතා කියන අදහසින් යන්න ඕන. පටිච්ච විනීතා තථාගතයන් වහන්සේ එම්තිස්සෙම දේශනා කරන්නේ වත්තු මේ දවස්වල හේ පච්චය ගැන කතා කරන උඩ හොඳට වගෙන අහගෙන ඉන්න. පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් ආසේවන පච්චේන පච්චේය. කලින් කලින් සිද්ධ වෙච්ච අකාර්යක්ෂමක, ඒ කියන්නේ නොගැලපෙන මෝඩකමට සිද්ධ වෙච්ච දේවල් රාග දෝෂෙහිඳා ඒවල් කලින් තිබිච්ච ඒවා පස්සේ තිබිච්ච ඒවාට උදව් කරන. ඒ උදව් වෙනකොටම කියන්නේ අද මා රාගාත්මකව කරන දේ අර පලන රාගය පෝෂණය කරලා තියෙනවා කරනවා. ඒකෙන් තමයි අර අනුසය ශක්තිය වැඩි වෙන්නේ. ඒකට ඒක මම දන්න එක හරියට දැන් අර දැන් මේ සෝලා පව එක ගන්න ඒ වගේ ඉන්ද්‍රිතික ඇරර ලෝකේට අර සෝලා ඒ පවර් එක මම ගන්නවා. ඒ වගේ තමයි දැන් කරන්නේ. ඒකයි මේ සිද්ධ වෙන්නේ. ඒතර සමහර ඇත්තන් එක එක විදිහට වෙන්න පුළුවන් ගත්තේ. සමහර අය දේශ බහුලයි. දැන් මගේ ශාලා සූත්‍රය යන්තම් කියවා. එතකොට සමහර ඇත්තෝ රාග බහුලයි. තිබ්බ සරාගේ ජාතික. ඒ වගේන් තමයි දැන් තියෙන ක්‍රියාවලියට පණ පෙවිලා එන්නේ. අර මේගිය හාමුදුරුවන්ට ඒ අර බුදුහාරගෙන් අයින් වෙලම ගිහිල්ලා යා බුදුහාරපයි කියද්දි ගියා අඹ වෙනක භාවනා කරන්න ගිහිල්ලා භාවනා කරනකොට රාගය දෝෂ මොහ වැඩි වෙන්න පටන් ගත්තා. මොකද එතන තමයි ඒ ඔක්කොම ප්‍රැක්ටිස් කරලා තියෙන ඉඳ කලින් රාජෙක් වෙලඳලා. ඒ වගේ ඒතර අවකාශාත්මක බවත් එයාට බලපාලා තියෙනවා. ෆිසික්ස් කියන කොටසේ මනසට බලපාලා තියෙන්නේ භෞතිකයේ. එතකොට අපි දැන් අර යන්තම් මතක් කරා කම්මාරාමතාව, නිද්දාරාමතාව, ඝනක සංගණිකාරාමතාව, භස්සාරාමතාව වගේ දේවල් කර කර ඉන්නේ. ඒවා ප්‍රැක්ටිස් කරන නිසා ඒවා දන්නවනේ මොනවද කියලා. කතා කර කර ඉන්නවා, දොඩු දොඩු අයින්ට කැමති පිරිස අස ඉන්නවා, ගෲප් එකක ඉන්නවා, වැඩිපුර නිදා ගන්නවා, ඒ වගේ දේවල් තියෙනවා. පිරිසක් එක්ක ගැවිසි ගැවිසිම ඉන්නවා, වැඩ මොනවා හරි කරන්න ඕන. ඒක බේස්මන්ට් එක සුද්ධ කරන්න, නැත්නම් ගරාජ් එක සුද්ධ කරන්න පටගන්න, නැත්නම් වැකියුම් කරන්න, නැත්නම් ටයිප් කරන්න, නැත්නම් ඉමේජ් එක මාරු කරන්න, මොනවා හරි අපි කරන්න ඕන. ඒවා නොකර ඉන්නකොට තේරෙනවා තමන්ට කොහෙන්ද මේවා ආවේ කියලා. ගොක්කලාට අපි ඒවට නැඹුරු වෙනවා අරතියේ හින්දා. එතකොට අර අනුසය කියන ඒවා තමන් කොයි මගේ භූමිය, මගේ අනුසය භූමිය කොහොම මොනතරම් පවර්ෆුල්ද, මොන පැත්තෙන් දෙයකට වැඩිපුර චාර්ජ් වෙලා තියෙන කියලා බලන්න නම් ටිකක් නිදහස් කරගන්න ඕන අර කාර්යවලින්. ඒක නිදහස් වෙලා බලනකොට තේරෙනවා කොහටද මම පන්නේ වැඩිපුර, මට මතක් වෙන්නේ මොනවද. දේශසහගත සංඥාද ඉඳ පටන් ගන්න කාම රාගත සංඥාද එන්න පටන් ගන්න, මෝහ සාගත සංඥාද, විතක්ක සංඥාද, එහෙම තවිජ්ජා සාගත දේවල් දෙන්නේ. විචිකිච්ඡාද කියලා මට තේරෙන මානද කියලා එනවා. මානෙන කොට එක්ක රාග දේශත් අනිවාර්යෙන් එනවා. ඒ වගේම එන එකට ගෑවිච්ච දා තියෙනවා. ඒක තමයි ඇඩික්ෂන් කියලා කිව්වේ. නැත්තම් අපි ඒකට කිව්වේ අර පුරුද්ද කියන වචනේ අපි යොමු කරගන්න මේක භාවනා කියන එකටත් එහෙම වෙන හින්දා එපාගේ මේ සාකච්ඡා විදිහට එපාකි වෙන යෝජනාවක් කියලා. ඇබ්බැහි වීම කියලා කියන්නේ ඇඩික්ෂන් කියන්නේ ඇබ්බැහි වීම. දැන් ඒ වචනේ ආව හින්දා කියන්නේ නිකටින් වලට ඇඩික්ට් වුනහම එයාට වෙන්නේ අර ඒ නිකටින් ලේවලට අවශ්‍යයි. ඒකට තමයි උත්තේජනය වෙන්නේ. ඊට සමානමයි රාගය. ඒකට ඇඩික්ට් වුනහම ඒ උත්තේජන නැතිච්ච ගම මොලේට පවතින්න බෑ. කැෆේන් නැති වුණා වගේ. ඒකට ඇඩික්ට් වෙන පස්සේ අබ්බැහිවීම. ඒ අබ්බැහිවීම තුලින් පෝෂණය වෙන මුල තමයි රණුසේ කියන්නේ. ඒ ග්‍රවුන්ඩ් එක. ඒ තමන්ගේ පෝෂණ භූමිය නැසිරිය එක තවාන. රාග තවාන, ද්වේෂ තවාන, තවත් පෝෂණ වෙන. ඒත් අර පළවෙනි වැටිච්ච ගමන් පළවෙන්න පුළුවන් එක. ඒ தත්ත්වයේ තියෙන්නේ. ඒකෙහිඳ තමයි ඒ පුරුද්ද කියන එක. නැත්නම් අපි කිව්වේ ඒ වචනේ දැම ඇබ්බැහි වීම කියන එක. අර මොලේ දෙමේක නාම රූප දෙක එකටනේ යන්නේ. මොලේනේ ඒක හදන්නේ දැන්. සංඥා ඔක්කොම නිදන් කරගෙන දීලා. ඒතොර අර පරිපත දුවනවා කියන එක සිද්ධ වෙන්නේ ඒකෙන්. ඒතොර අන්තික් මිනි લેසි. ඉගෙන ගත්තා වගේ. දැන් බයිසිකල් පදින්න ඉගෙන ගත්ත කෙනෙක් ආපහු ඒකට අවුරුදු ගානක් නැති ඉඳලා නැග්ගොත් ඒත් පුළුවන් යට පදින්න. ඒ වගේ ඒක ආව ගමන් ඒ තමන්ගේ ග්‍රවුන්ඩ් ඒ තමන්ගේ අනුසේ භූමිය කොයි විදිහට තියෙන්නේ අරකින්ද පටන් ගන්නවා. ඇඳිලා එනවා ඒකට. ඒක අනිවාර්යයි. එතකොට සමහර විට දැන් අපිට හුඟක් රාග දෝෂ ගැනමනේ කතා කරන්නේ. විචිකිච්ඡා වගේ තියෙන අනුසය. අවිජ්ජා අනුසය තියෙනවා. ඒව නොතේරෙම පැති වල තියෙන්නේ. ඒ විචිකිච්ඡා අනුසය පෝෂණයන සමහර. දැන් මේ ධර්ම සාකච්ඡාවකටින් සමහර දහම් දැනගන්න වෙන්න පුළුවන්. නමුත් පටිඝානුසයත් එක්ක මිස්ස වෙලා විචිකිච්ඡානුසයත් ආවහම ඒක තවත් පෝෂණය මිසක් අඩු වෙන්නේ නැහැ. අවිජ්ජානුසයත් එහෙමයි. ඒක බලන්ට උදව් කර බලන්ට හිතෙන්නේ නැහැ තමන්ට. තෝරලා බෙල බලන්ට හිතෙන්නේ. එතෙන්දි එකක් මතක් වෙන්න එනවා දැන් බුදුහාමුදුරේ මේ එක තැනක දේශනා කරන හතර අඟුත්නික හතර වෙනි. මේ පුජ්‍යල වර්ගිය හතරක් ඉන්නවා. සමහර අය මේ සමාහිත බව තියෙනම ඒ වුණාට අධිපඤ්ඤා නැහැ කියලා. සමහර අයට අධිපඤ්ඤා තියෙන සමාහිත බව නැහැ කියලා. ඒතෝ සමාහිත නැතු අධිපඤ්ඤාවට යනත්තොත් ඉන්න ඉඩ තියෙනවා. නමුත් බුදුහාර ඊට එතෙන්දිම කියනවා එහෙම තියෙන එකනා එයාට සමාහිත බව තියෙන අධිපඤ්ඤා නැත්තම් ගිහිල්ලා අහන්නයි කියනවා. කොහොමද මම මේ සංස්කාර බලන්න ඕනි? කොයි විදිහට මම මේවා ප්‍රැක්ටිස් කරන්න ඕනි? කොයි විදිහට මම භාවනා කරන්න ඕනි කියලා අහන්න ඕනි කියනවා. එතකොට අර අධිපඤ්ඤා ධම විපස්සනාව තියෙන එක්කෙනා, ඒ කියන්නේ ගැඹුරින් යමක් තේරුම් ගන්න පුළුවන් එක්කෙනා විපස්සනා මූලිකව අරයා ළඟට කියලා අහන්නයි කියන කොහොමද මේ සිත කියන එක සංහිඳියාවට පත් කරගන්නේ? චිත්ත භාවය කියන එක කොහොමද මේක එක තැනකට ගන්න කියලා යාගින් අහන්න කියනවා. ඉතින් ඒ නිසා ඒ දෙගොල්ලෝ දකින්න බව යන්තම් අර කලින් ධර්ම කලින් කතාවට අනුරූපව මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙන නිහඬ වෙච්ච ගමන්ම තමන් වෙන අනිත්‍යව අනිත්‍යය කොහොමද කරන්නේ කියන එක දන්න. තමන් නිහඬ වෙච්ච ගමන්ම අර අභිනන්දනය අභිවදන අජ්ජෝසානියේ නිසා ඇති වෙන ගතියක් තියෙන විත චේතේති පකප්පේති අනුසේති කීවේ. එතකොට විඥානත්ථಿತಿ වෙන්නේ ওই අනුසේතයේ සමාන විඥානත්ථಿತಿ. ඒ විඥාන ස්ථිතිය පිහිටපු තැන් මත බැලෙන්න ඕන. ස්ත්‍රී රූපවලද පුරුෂ රූපවලද දේශපාලන රූපවලද ජාතික රූප කොඩියේද බෞද්ධ කොඩියේද කොහෙද කියලා අභිධම්මේද විනයේද තේරවාදයේද මහායානේද ජෙන්ද ටිබෙටෙන්ද කියලා තමන්ට තේරෙනවා. තමන්ම තේරුම් ගන්න වෙනවා මොන අනුසේ භූමියේ මොන අනුසේ භූමියේද වැඩිපුර පෝෂණය වෙලා තියෙන්නේ කියලා. වැඩිපුර මැග්නටික් පවර් එකක් වැඩිපුර රීචාර්ජ් වෙලා තියෙන්නේ කියලා. සමහරට කල්යාණ මිත්‍ර ගුරු ඉන්න ඇත්තට කියන්න පුළුවන්. කෙලින්ම කියන්න පුළුවන්. අර මගේ ගුරුතුමා කිව්වා වගේ. ඌ කොච්චර පැද්දත් වැඩන්නේ බෝට්ටි ලනුව ගලවන්නේ නැතුව කියලා. ඒක මට කියපේ. ඒක අනිත්‍යයට අනුයුක්ත කරන්න එපා. මේ මෝඩ මට කියපේ එකක් උන්වහන්සේ. ඒ නිසා තමන් සොයා බලන්න වෙනවා ඒක. මේක ජෙනරලයිස් කරලා කරන්න බැරි වෙන්නේ බැරි බව පේනවා. කොද ආශය අනුසේ ඥාන තියෙන බුදුහාන් දෙතරයි. මගේ අනුසේ මට්ටම බුදුහාරු දන්නවා. සමහර උතුම් ගුරුවරු දන්නවා යන්ත. නම් බුදුහාන් තම ආශය අනුසේ තියෙන කොච්චරද මේ මනස මේ ඇත්තගේ මනස ළඟින්න තැන දන්නවා. බුදුහාරු දකින්න කොටම කියනවා මෙයාගේ මනස ළඟින්නේ වැඩිපුර මෙතනයි. මෙයාගේ මනස වැඩිපුර බුදියා ගන්න මෙට්ටේ රාග මෙට්ටේ. එයා දන්න බුදුහාම ඒ දේශ මෙට්ටේ නැත්තම් ඒ වැඩිපුර සචාජ්‍යත්ව බැරි. ඒවා අසාධාරණ ඥාන තථාගතයන් වහන්සේට තියෙනවා. ඉතින් ඒවා අප විසින්ම විසඳා ගත යුතු කොටසක් වෙන විපස්සනාවෙන් බල්ල කල්යාණ මිත්‍රකින් අහලා. දැන් සමහර මං හිතන මං අධික රාගාධික මිනිස්සෙක් කියනම සමහර ද්වේෂය කියන එක ඇටම් බෝම්බයක් වගේ ඊට පස්සේ නිව්ක්ලික මේ නියුක් බෝම්බයක් වගේ එකක් කියනවා සමහරලාට ද්වේෂයෙන්. ඒත් තේන එක එක කොහොමද ඒ අවිජ්ජා අනුසයත් පෝෂණය වෙලා තියෙන්නේ කියලා. ඒක තමම ඊට පස්සේ විචිකිච්ඡා අනුසය. තාම නෑ කහම පිටතර පැහැදුලේ කියලා තාම අපි හිතන මේක කරලා පස්සට දාලා මෙහෙම කරමු කියලා අපි හිතනවාමයි. අපිට හිතන එක විචිකිච්ඡානුසික ප්‍රැක්ටිස් එකට මාර්ගය තාම වැටෙන්නේ නැති ගැටියක් තියෙන එකින්ද මේ හොයන තැන අප ළඟමයි තියෙන්නේ. මිලිමීටරයකටවත් දුරක් නැහැ බැලුවා. තමන් තුලම මෙතනම තියෙනවා. අනිත් ඔක්කොම පස්සේ හොයාගත්ත જાති. නම, පින්තූරය ඔක්කොම જાති. ඒ වගේ ඔබ්බේ වලාකුළු ආවි පස්සේ අහස හැමම තියෙනවා. ඒ වගේ සත්ත්වභාවය තියෙනවා. ඒකට පුජ්‍යල භාවයක් එකතු කරගත්තාම දුක වැඩි කරගෙන යනවා. එසා මේකෙත් අර සත්ත්වභාවය කියන එක කොහොමද වුනේ කියලා බලන්න ඕන. හැමතිස්සෙම ඒතර අනිච්ච කියලා කිව්වේ ඒ වචන දැන් අහලා වාගේටි වචනේ දැන් වැරහැලි වෙලා තියෙනවා. රූපය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආභාතෝ පරතෝ පලෝකතෝ බලනවා. හැම තිස්සෙම බලන් උත්සාහම කියන එකකට තමත කියනවා. එයා මේ පුරාජීරු කතා කරනවා නෙවෙයි. එතකොට ඒගෙන උත්සාහයක් තියෙන්න ඕන. එතකොට තමන්ම තමන් තේරුම් ගන්න කොතනද මගේ අවිජ්ජා භූමිය තියෙන්නේ අනුසේ තියෙන්නේ කියලා. කොතනද මගේ මානානුසය වැඩි කොම් කුයි කොච්චර ගොරෝසුවට තියෙනවා කොච්චර තික්ද මගේ මේ ග්‍රවුන්ඩ් එක මගේ තවාන අඩ කීයක් පොහොර දාලා තියෙනවා කියන එක තමන්ට තේරෙන මොන තරම් ගොරෝසුට තියනවා කියලා. අපි ඒ වුණාට අපි අන්ධබාල පුතු ජන නෙවෙයි කියන එක දැනගන්න ඕන. අපි දැන් කල්යාණ පුතු ජන. එතන ශායික්ෂේ අත ආර්ය ශ්‍රාවක කියලා දන්නවා. ඒ අභිමානයත් අයින් කරගන්න හොඳ නෑ අපි. මේ වචන සෝරන්න ගිහිල්ලා. එනිසා අවිපටිසාරේ පටන් අර පීති පාමෝජ්ජ දක්වා කියලා සමාහි දක්වා යන්න උත්සාහ ගන්න වෙනවා. බුදුසරණයි. බුදුසරණයි සත්‍යතුමානි. හොඳයි, දැන් කල්‍යාණ මිත්‍රින්ට අවස්ථාව තියෙනවා. තව ප්‍රභාගයකට අධික කාලයක් තියෙනවා, මේ විනාඩි 35ක් පමණ කාලයක් සාකච්ඡාවකට ප්‍රශ්න එහෙම තියෙන්න ඕනේ. කල්‍යාණ මිත්‍රින්ට අනුශය ගැන කතා කරා. බොහෝ දේවල් ඉතිබත් වුණා. ඉතින් මේ ඔස්සේ තමන්ට ඇති ප්‍රශ්න කතා කරන්න අවස්ථාවක් කරගන්න මේක. අපි එක එක නැගේ අදහස් වලට වැඩි ප්‍රශ්න එහෙම තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සත්‍යතුමනි. ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරන්න කැමතියි. දැන් අපි ප්‍රපංච කියන කොටස ගැන කතා කරනකොට නිතරම පොත්පත්වල පවා සඳහන් වෙන්නේ කෘෂ්ණා දෘෂ්ටියෙන් ගන්නවා කියන එක තමයි. යම් යම් අරමුණ ඒ අරමුණ කෘෂ්ණා දෘෂ්ටියෙන් ගන්න නිසා ප්‍රමාද කිරීම කියන අදහසිනුත් යුතුව තමයි ප්‍රපංච කියන වචනේ පාවිච්චි කරන්නේ. දැන් හුඟක් වෙලාවට දැන් අපි එදිනදා ජීවිතයේදී තේරෙනවා අපි යම් යම් විදිහට දැන් මේ කියන්නේ ධර්මයේ හදාරන අය හැටියට එහෙමත් නැත්නම් යම් කිසි ප්‍රතිපදාවකට ප්‍රතිපදාවක් අනුගමනය කරන්න යන කට්ටිය හැටියට අපිට කුසල යම් යම් කුසල පැත්තට බර මානසිකාර දේවලුත් ඇති වෙනවා. ඒ කියන්නේ ඉදිරියේදී කළ යුතුයි කියලා වැඩ කොටසක් හිතින් හදාගන්න ඒ ඔක්කොම අකුසල පැත්තට නෙවෙයි බවත් තේරෙනවා, ඒක කුසල පැත්තට බවත් තේරෙනවා. ඉතින් එතකොට ඒ විදිහට සිතුවිලි මවල ඒ විදිහට අනාගතය ගැන සැලසුම් කිරීම ප්‍රපංච කියන කොටස යටතට වැටෙනවද නැද්ද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න අවස්ථාවක් ආද විටක බොහොම පින් තෙරුවන් සරණයි. සත්‍යඥානි අපි ඒ පිළිබඳව පොඩ්ඩක් කතා කරමුද? ඔව්, ප්‍රපංච සැලසුම් සාගත ක්‍රියාවලිය අකරගන්නට පුළුවන් වෙන්නේ තණ්හා දිට්ඨි මාන එක්ක ගියොත් තමයි ඒක ප්‍රපංච වෙල යන්නේ. ඒක ලෝභ දෝෂ මෝහත් එක්ක මිශ්‍ර කරගන්නවා. එහෙම නතු කරන්න පුළුවන් ඩියුටියක් හැටියට. තමන් දැන් ධනක ජීවිතයේදී වැඩ කරන්නේ අවිජ්ජා තියෙනවා. ඒ මූලික වශයෙන් දැන් අපි හිතමු කාර්යාලයට ගිහිල්ලා ඔඩිටර් කෙනෙක් නම් නැත්නම් ඒව ප්‍රෝග්‍රෑම් කෙනෙක් නම් නැත්නම් ඩිජිටල් සාකච්ඡා කරන කෙනා උගන්වන කෙනා ඒ පුරුද්දට අනුව උගන්වනවා. අද මට කියලා දෙන්න තියෙන්නේ chemical reaction මෙන්න මේකේ කියලා. එතකොට එයා ඒ ගැන හිතන්නේ නැහැ. එයාට අපේ තුන් ගුරු ඉන්නවා ස්මාර්ට් කියලා ඉතා ඉන්න තම් බ්‍රේනි කිඩ් කියලා ඉන්න. එයා උඟක් කරාට ඉරිටේට් වෙන විදිහට ප්‍රශ්න අහනවා අවශ්‍ය විදිහට. ඉතින් එයා ප්‍රශ්නයක් ඇහුවොත් මම මේක කියනවා කියලා මං මේ ප්‍රලාපයක් එහෙම හදාගෙන ගියොත් අර රිද්දන්ට එතන තියෙන්නේ වෙන විදිහක්. එතන තියෙන්නේ අකුසල ප්‍රපංචයක් ගිහිල්ලා තියෙනවා. යා මෙහෙම කරනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා කියන එක. එහෙම නැතුව වගේම එක් ශිෂ්‍යෙකුට හරි ශිෂ්‍යාවකට හරි ඇල්මක් ඇති කරගෙන ඉන්නම් ඒක එතන ඒ කියලා දෙන තිකේදී වෙන එකක් වෙනවා. එහෙම නැතුව අපි හිතමු යාට කියන්න ඕන බුදුහාරුගේ ආර්ය සත්‍ය හතර කොහොමද බුදුහාරු විස්තර කරේ ඇයි කියලා. ඒ එයා කියලා දීලා මට ගෲප් එකක් හදා ගන්නවත් නෙවෙයි, මං ඒ කට්ටිය ඒ රිසර්ච් පසුබිම ඉන්න මට එයලත්තට කියන්න ඕන මෙන්න මේක කරා කියලා. ඒක ඒ කියනකොට මං හරි ගිනගත්ත දේ අර සංඥා අනුව විතර්ක කතා කරනවා මිසක් මම වෙන දෙයක් හිතන්නේ නැහැ වෙලාවට. හැබැයි අවිජ්ජානුසය තියෙන්න ඉඩ තියෙනවා. දෙහිම නැත්තව කටේ දෙන්නේ නැති නිසා. එතකොට ඒ දේශනේට මම ලෑස්ති වෙන්නේ, ඒ කතාව කරන්න ලෑස්ති වෙන්නේ, පන්ති කරන්න ලෑස්ති වෙන්නේ, ඒ ප්‍රෝග්‍රෑම් කරනකොට සාකච්ඡා තියන දේ කරන්න ලෑස්ති වෙන්නේ තමන් දේශසහගතකින් නම් ඒක වෙන විදිහකට වේවි. නමුත් සාමාන්‍යයෙන් කරනවා නම් කරන්නේ ඊට වඩා ඒ අර පුරුද්දට අනුව ආමන් මේක උගන්වන්න තියෙනවා, මට අද කියලා දෙන්න තියෙනවා මෙන්න මේ ටික. ඒ නිසා මම ඒ ටික කියලා දෙන්න ඕන. මේ විදිහටයි මේ මේ සංස්කෘතිය කියන්නේ හටගත්තේ මෙහෙමයි, මෙහෙම නම් මෙහෙම කිය. මම ඒක අර ලැබපු දැනුමෙන් ඒක කියලා දෙනවා. ඒක සිද්ධාන්තයක් මම කියලා දෙනවා, මෙහෙම මෙහෙමයි මෙහෙම කියලා. සමාජයේ ළමයි ගැන කරුණාවක් නැති වෙන්නත් ඉඩ තියෙනවා. තමන්ට ඒක යොදාගත්ත නිසා ඒක කරනවට. අපි තු ගෙදරත් එකමනාපල යනවා නම් නැත්තම් ඊට කලින් දාසේ සිදුවෙච්ච දේක් උළුවේ තියානවා දේශෙන් ඒක වෙන පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් පපංච කියන එක තනාදිත්‍යමානත් එක්ක මිශ්‍ර වෙලා ගියොත් එහෙම නෙවෙයි. ඒ ක්‍රියාවලිය තනාදිත්‍යමාන එක ගියාම තමයි ඒක ප්‍රපංච වෙන්නේ. ඒතකොට තමන් ඒකට යට වෙලා. ඒතර තතෝ නිදානම් පුරිෂම් පපංච සංඥා සංකා සමුදාචරන්තිනි. එකක් නැරේ ඒ පුරුෂයා වහගෙන ඒක ගලන්න පටන් ගන්න. තමන් කස කල්පනා කරනවා නම් මම මේ කියලා දෙනවා කියන එකට යන්නේ එතකොට. ඒකට මාව අහු වෙලා නැහැ. ඒ විදිහ පුළුවන් කරන්ට මේ සංවිධානය කරගන්න එක මනසේ අනාගතය සඳහා කරන සංවිධානය. මං හිතනවා ඔබතුමා අහපු ප්‍රශ්නේ වෙන්නේදී මං කතා කරේ බුදු සරණයි. බුදු සරණයි සත්‍යමයි පැහැදිලි වුණා තේරුම් ගන්නයි. ඔව් අනිතයට තිය අවස්ථාව තියෙනවා දැන්. ලවිනාලි 30ක් තියෙනවා. ප්‍රශ්න ඉදිරිපත් කරන්න. දහස්. මෙතනදී ප්‍රශ්න තියෙනවා. මම පොග්ගේ කාලවල හැමදාම කිව්වාගේ සාකච්ඡාවකට එනකොට ප්‍රශ්න අදා ප්‍රශ්න තියෙනවොත් නේද කරලා මිත්‍රෙන්ට මේ ධර්ම ගමන යන හදනකොට ඉතින් මතු වෙන ප්‍රශ්න ඇතිනේ කතා කරන්න. ධර්ම සරණයි අදල්වත් මහත්මයා ධර්ම සරණයි හැම වෙලාවෙම පළවෙනිම කියනවා මම ඉතින් පෞද්ගලිකව මේක වැරදි කැරක්ටර් එකක් වෙන්න පුළුවන් ටිකක් ෆ්‍රීඩම් එකකට කැමති. ඉතින් මම සමහර දවස් වලට මට ගොඩක් ප්‍රශ්න ඉන්න සමහර දවස් වලට ප්‍රශ්න නැහැ ඔළුවට එන්නේ. ඉතින් සමහර දවස් වලට අදහස් වෙනවා සමහර දවස් වලට අදහස් නැහැ. ඒක මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම නම් ඒක ගැන එහෙම මට නම් ප්‍රශ්නයක් නැහැ ඒක. මේ මට අද අනිත් එක තවත් දෙයක් කියන්න ඕනේ. ඉතින් මේකත් මගේ ඔළුවට ආපේක සමාහට කල්යාණ මිත්‍රයෙකුට අදහසක් කියන්න පුළුවන් නම් මේක පොදු වශයෙන් දෙයක්. ඒ කියන්නේ සමහර ධර්ම කරුණු දැන් අපි දැන් උපතමක් වගේ අනුසය වගේ දෙයක් මේක ගැම්බරම්ට කියලා මේක හරියටම මොකක්ද මේ වචන තේරුම කියලා හොයන වගේ දේවල් දැන් මම මට සමහරකට හිතච්ච දෙයක් තමයි. ඉතින් එහෙම දැන් මේවා මේ තදාගතයන් වාස් දේශනා කරපු දේවල්. ඉතින් අද වෙනකොට මේ වගේ වෙලා අපිට කල්‍යාණ මිත්‍රයන්ගේ පිටින් අහන්න ලැබෙනවා. නමුත් ඉතින් සමහර දේවල් හරියට මට හිතෙනවා වලට ඔක තේරුම් නොගත්තක් කමන්නේ මේ කරලා තියෙන ටිකක් තියෙනවනේ කියලා ඒ ටික කරගෙන යන්න පුළුවන් කියන අදහස මේ ඕනතරම් තියෙනවනේ කරන්න දෙයක් මේ උන්වහන්සේගේ දේශනාවල මේ අපිට කියලා තියෙන තරමක් තියෙනනේ ඕනතරම් කරන්න. ඉතින් ඒ ටික කරගෙන යන්න පුළුවන් නේද කියන අදහසකුත් එහෙමත් හිතෙනවා මට ගොඩක් වෙලාවට ගොඩක් සමහර ගැඹුරු කරුණු වෙනකොට. ඉතින් ඒකත් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ අමතරව මට කැටලොග් වශයෙන් නම් ඉතින් මේකත් නොවා ඉන්න කියලා හිතයි තියෙනවා. නමුත් අහන්නම් දැන් අපිට අද ගොඩක් කතා වුණා මේ දැන් අපිට පැහැදිලි වෙන සාරාංශයක් වශයෙන් පැහැදිලි වුණේ මට නම් දැන් අපිට අනුසයට හේතු වශයෙන් පෝෂණය වෙන්නේ ප්‍රපංච වලින් කියන එක පැහැදිලි. ඒක නම් හොඳටම ප්‍රායෝගිකවත් පැහැදිලි. ඒක දැන් අද දේශනාවේදී පැහැදිලි වුණා. අනුසය පෝෂණය වෙනවා ප්‍රපංච නිසා, මනුෂ්‍ය පෝෂණය වෙනවා ඊළඟට අනුසය වශයෙන්ම අනුසය තියෙන නිසාම ඒ තුළින්ම අපිට අපේ මේ ඉන්ද්‍රියන් හයෙන් ඇතුළට එන දේවල් තුළින් අපි ඒව තණ්හාමාන දික්ටි වශයෙන් ගත්තා. ප්‍රතිජිත්මා කියා වගේ තණ්හාමාන දික්ටි වශයෙන් ගත්තා. මේවා ප්‍රපංච බවට පත් වෙනවා. ඊළඟට අපිට අර එතෙන්දී ප්‍රශ්නයක් දැන් අපි එකට මේක කොහොමද කරන්නේ කියන එක ගැන නම් මම හිතන්නේ විවිධ විවිධ ඒවා තියෙනවා. දැන් මේ අපිට මාධ්‍ය මහත්මයා සංඥා පැත්තෙන් සාකච්ඡා කරා. එතකොට ඔය විශේෂයෙන්ම අධිෂ්ඨාන අභිනිවෙස වගේ ඒවත් ඒවත් මම හිතන්නේ උදව් වෙනවා වගේ මතකයක් තියෙන සමහර සූත්‍රවල මේ මේ ප්‍රපංච මේ පැනුසේ සම්බන්ධයෙන්. ඊට අමතරව දැන් අපිට සාකච්ඡා වුණා ඉන්ද්‍රිය සංවරය. දැන් එතනදී දැන් මට කියන්න අහන්න උනුනේ දැන් අර මාධ්‍ය මහත්මයාකව දැන් මේ අපේ මේ කාම ලෝකේ ඉන්ද්‍රිය සංවරයක් නැත්නම් රූප ලෝක අරූප ලෝක වලට යන්න අමාරුයි කියලා. ඒ ඇතර ඒක ඉන්ද්‍රිය සංවර සූත්‍රයේ දැන් අපි ගත්තා එතන එහෙම එකම නෙමෙයි. හැබැයි මෙහෙම එකක් කියනවා දැන් අපිට අපි ඉන්ද්‍රිය සංවරය වෙතින්නේ දැන් අපිට කැමති දේවල් එහෙම නැත්නම් අපිට අකමැති දේවල් මම හිතන්නේ සාතසට කියලා වචන දෙක තියෙන්නේ. ඒවට අපි දැක්කම ඒවා පිළිබඳ ඒවා පිළිකුලෙන් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ අපිට ඊට වැඩිය හොඳ දෙයක් අර උපේක්ෂාවක් ඒ උපේක්ෂාවක් දැකලා තියෙන ඒ එක දැකපු නිසා මේක ඊට වැඩිය හොඳ දෙයක් කියන එක දැකලා තියෙන නිසා එතනදී අර නිකන් ඒක අර මේ අර catch 22 කියලා අපි හන්දේ කොයි සිංහල අතින් තේරෙන්නේ නැහැ මේ අපේ භාෂාවෙන් එහෙමයි මේ ඕස්ට්‍රේලියාවේ කියන්නේ මේ ඒ කියන්නේ දැන් සමාජයකට යන්නේ නැතුව අර අර සමාජයකට යන්නේ නැතිව මේ උපේක්ෂා සුවයක් නැතුව අපිට අර එන එන එන එන මේ අර සාතසත දේවල් වලින් ඇති වෙන ඒවා ගැන අයින් කරන්න පුළුවන් කමකුත් නැහැ. ඊළඟට ඒක නැතු උපේක්ෂාවකට ඒවා අයින් කරන්න තු උපේක්ෂාවකට යන්න බැරි වගේ ගතියක් නිකන් එහෙම එහෙම නිකන් පරස්පර විරෝධී ගතියක් වගේ නිකන් එහෙම අදහසක් හිතට ආව ඒක ගැනත් යම් කිසි අදහසක් කල්‍යාණ මිත්‍රයෙකුට දක්වන්න පුළුවන් හොඳයි. අර ජයස මහත්මයා කියපු අදහස නම් මම මටත් ඕන තරම් හිතෙන සමාහලාවට දැන් අපි භාවනාවකට බහමල්ලන් හිතන සමාධියට විශාලම කරදරේ තියෙන්නේ මේ විශේෂයෙන් භාවනා පටන් ගැනීමේදී ප්‍රපංච ඇතිවීම හිතේ. ඉතින් ඒව අයින් කරගන්න විදී විවිධ තියෙනවා. ඒ සමහර ඒවා ඉතින් ඇත්තටම කොච්චර කරත් දැන් උදාහරණයක් වශයෙන් ඉතින්වා කියපු දෙයක් වගේ එක වතාවක් මට මේ ධර්ම ප්‍රශ්නයක් අහන්න ඕනකම තිබිච්ච එකක් හිතේ. වාඩි වුණාට පස්සේ මේ ප්‍රශ්නේ දැන් ගොඩක් ඒවා අයින් කරන්න පුළුවන් වෙන්නේ ඒවා ඉක්මනට අයින් වෙනවා. මොකද කලින්ම ඒවා අර සතියෙන් කියලා තියෙන නිසා මේවා මේ අයින් මේවට වැඩිය යන්න එපා කියලා නම් සමහර ඒවා තියෙනවා එහෙම කිව්වත් අර නිකන් කඩාගෙන එනවා වගේ වතුර පාරක් නිකන් මට මේ ප්‍රශ්නයක් අහන්න ඕන එකක් ඕක ගොනු වෙන්න ගත්තනේ මේ භාවනා වාදිච්ච එක කොච්චර කරත් නතර වෙර කරගන්න බැරි වුණා. පස්සේ ඉතින් උනා කරන් ඉතින් ඕනනම් කවන්නේ ඉතින් ඔය ගොනු කරලා ඉවර වෙනකම් ඉන්න කියලා ඒක වෙන්න ඒ වගේත් තියෙනවා මං හිතන්නේ ඒවත් ප්‍රපංච වලට ඇදෙනවා කියලා හිතනවා මං හිතනවා මගේ ප්‍රශ්නය පැහැදිලි වුණා කියලා. තෙරුවන් සරණයි. සත්‍යත්වානි දිලු මහත්මයා ප්‍රශ්නයක් තමයි යමක් ඉදපත් කළා. ඒ ප්‍රශ්නේ කොහොමද කියලා අවසන්ව තේරුම් ගත්තා නම් අනික කරුණාකරලා අපිට ඒක නේමක් පැහැදිලි කරන්න. උත්තරේ ලැබෙයි ඇත්තට මම අවසාන නිගමනේ නොවේ. ඔයි ඉතියා උත්තරේ ලැබෙලා බොහෝ මගීට. ඔය ඔය විතර්කේ නතර වෙච්ච ගමම් උත්තරේ ලැබෙවි. විතක්ක තමයි එකේ එන්නේ ඊට පස්සේ. ඒ විතක්කේ මොන පසුබිමෙන් එන්නේ කියලා බලලා විතක්කේ අතුරුදහන් වෙන විදිහ බැලුවාම හරි. එතකොට හිස් බිම තේරෙනවා. එච්චරයි තියෙන්නේ. රල නතර වෙන්නේ. රල කියන්නේ කෙනා වගේ විතක් එනවා උන්තර. එතකොට ඒ නිසා මේ නිරෝධ සංඥාවක් තියාගත්තාම හරි මූලික වශයෙන් නිරෝධ සංඥා ගැඹුරට යනවා නෙවෙයි ඒ පසුබිම තේරුම් ගන්න වලාකුළු එනවා යනවා අහසට අහස දෙය නිල් අහස බලන එකමත කරන් දෙප අපි ගොක්කලට වලාකුළු තමයි අපිට පේන්නේ හඳ පේනවා තරු පේනවා ඉර පේනවා අහස පේන්නේ අන්ත ආයෙන සිටවිලි දෙකක් අතරේ හිදසක් තියෙනවම ඒ හිදසෙන් ඇතුළු වෙන්න ඕන. එච්චරයි තියෙන්නේ. අර අපි හුඟක් වෙලාට මේ පොරබදන් දහදන්නේ ඒ පාන්තු කඩේ වලාකුළුත් එක්ක ඉතරයි. අහස දිහා බලන්න වෙලාවක. එතකොට අරව ඇවිල්ලා යාවි. ඒතෝදී මට එච්චර දැනකුත් නැහැ. ඒක කිසරත් බාලේ නෝ. ඒකට මා දක්වන ප්‍රතිචාර අඩු වුණාම එච්චරයි කරන්න තියෙන්නේ ඉතින්දි. ඉන්සා ඒක බලන්න ඉතින්දි. ඒකට අවසාන උත්තරයක් එනවම නෙවෙයි. බාධා මූලික වශයෙන් එන බාධා අතර තියෙන එක දෙයක් තමයි ඒක. ඒක අනිවාර්යයි. අර පහක් තියෙන්නේ පහෙන් එකක් ඕක ඒක නිවාරණ වලින්. එතකොට අහිතස බලන්න හැමදෙසම හිතස බලන්න හිතස බලන්න. අපි හිතනවට වඩා මේක ළඟයි. හිතනවට වඩා මේක ළඟයි. අවකාශයේ දිහා මනස යොමු කරන්න. එතකොටේ අර සමාහිත බව සමාහිත බව එක්කමගේ අර දැන් කිව්ව අධිපඤ්ඤා කියලා අධිපඤ්ඤා ධම්ම විපස්සනාටත් යන්න ගිල බලන්න ඒක ඇතුළ නැතිල යන්නේ. ඒක විතර්කයෙන් කවදාවත් විතර්කයක් අවසන් කරන්න බෑ. විතක්කර සංධාන වලදී කිව්වේ ඒ වගේ එක එක එක විදිහේනවා. නමුත් දැන් විතක්කව එක්ක පොරබදන එක අගේ කරන්න එපා. මේ වෙනකොට ඒක අයින් කරලා දාන්න. ප්‍රශ්න උත්තර කියන එක මේ මගෙන් කතා කරන එකනාගෙන් උත්තරයක් ලැබෙනවා කියන එක ඉතර අගේ කරන්න එපා. මම කියනවා නෙවෙයි හම්පිටපා ප්‍රශ්න අහන්න එපා කියනවා නෙවෙයි. මේ උද්දත භාවයේ මාන එත යනවා කියන එකත් නෙවෙයි. හොයන හදන දේ තියෙන්නේ උත්තරමයි. ඒක තරම්ම කිට්ටු තරම්ම ළඟයි. ඒ නිසා තමයි පේන්නේ. ඒ කියන්නේ මං අවකාශය කියනකොට මං බලන්නේ මහස. මේ ශරීරය ගෙනියන්නේ අවකාශය තුල. ඒත් ශරීරය ලැබිච්ච හැටි අපි දන්නවා. ඒතකොට කොහෙදෝ ඉන්නේ ඒ ඇත්තට ගෞරව කරන්නේ කොහෙදෝ ඉන්නේ ඒ ඇත්තන්ට මේ ශක්තිජී කියන නිර්මාණයක් කරන්න ඕන කමක් තිබුණේ නැහැ. ඇත්ත ගේ කාම සංතරපෙද්ද උනට පස්සේ කම්මාන රූප මේක නිර්මාණය වුණා. ඒ ආචාර ධර්මානුකූලව ඒකෙ උබ්බට යනවා නෙවෙයි හොඳේ. ඒකේ විදිහටම ඒ සම්මුත ලෝකයේදී ගෞරවණීයත්වයේ කෘතඥතාවය ලැබෙන්න දෙන්න ඕන. ඒ සත්ත්ව භාවයන්ට. එතකොට ඊළඟට ඒකට කොච්චර ලෙඩ වෙනවද? කොච්චර කවන්න ඕනද? කොච්චර පොවන්න ඕනද? රාගය විසින් මේක කොච්චර දුර ගෙනියනවද? ද්වේෂය විසින් මේක කොච්චර දුර පුච්චනවද කියලා ඒක තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන අගේ දෙන්න හදනදී අඩු කරනවා. අපි අගයක් දීලා තියෙන්නේ පැවැත්මකට කිනේ කියලා ඒ අගේ අඩු කරනවා. මටමයි මේ කතා කරන්නේ. මටමයි මේ කතා කරන්නේ. ඒ අගේ අඩු කරගත්ත ගමන්ම අර හිදස කියන එක වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට ධාතු පිළිබඳ වෙන්න පුළුවන්, කසින ගැන වෙන්න පුළුවන්, පටිසම්පන්නතාව වෙන්න පුළුවන්, අජ්ජත්තික ආයතන ගැන වෙන්න පුළුවන්. ප්‍රශ්නේ ඉන්නේ ඒකත් යකඩ ගැන හිතන සිතවිල්ලත්, සතරන් ගැන හිතන සං, ගෙම්බෙක් ගැන හිතන සිතවිල්ලත්, බුදුහාර ගැන හිතන සිතවිල්ලත්, ඒ වෙල ඒ භාවනා කරන එකනගෙන මේක කරන්නේ. ඒ විතක්කේ සහ සංඥාව සහ විතර්කේ සමානයි කියලා පේන එක ඇති වෙනවා වගේම ඒ කියන්නේ අහුත්වා සම්බොන්ති හිත්වාපත් අයින් වෙලා යනවා. නැති දෙයක් පටන් ගන්න පටන් ගත්ත දේ අවසන් වෙලා යනවා කියන එක තමන්ට තේරෙනවා. මේ පොදිය තුල, මේ පිටිගුලිය තුල, මේ මස්කුලිය තුල සසංඥමේ සමනකේ හැබැයි සසංඥා තියෙනවා, මනසක් තියෙනවා මේක ගුණු ගහන්න. සංඥා ටික දියා ගන්න මනෝවල දියා ගන්න ඊට පස්සේ සංඥා විතක්ක කරන්නේ ඒ අකුරු බවට හරවන සංඥාව අකුරු බවට හරවන. දැන් සංඥාවක් හතරස් කොටුවක් කියලා එකක් මට ඔන්න පේනවා. හතරස් කොටුව. ඒක ට්‍රයැන්ගල් එක තුන් මුලස. දැන් එතකොට මට පුළුවන් සිංහල භාෂාවෙන් නම් තයන්න ඒකට යටින් කියලා දාලා තුයන්න දාන්න පුළුවන්. ඊට පස්සේ නයන්න යල් නයන්න පුළුවන්. මයන්න දාලා යටට කියලා දාලා මුයන්න කරන්න පුළුවන්. මු ලයන්න ලයන්න පුළුවන්. සයන්න දාලා ඕනල් කිනම තුන් මුලස් කියලා කියනවා. හතරස් කියනකොට එහෙම දැන් අර ඒකයි ඒක දැන් මට ඒ සංඥාවත් ආව විතර්කයක් ආව. ඒ විතර්කයක් හයන්න දීන හැටි සංඥාවෙන් එනවා. මේක තත්පරයට විලා හමාරයි. ඒක සිද්ධ වෙන්නේ කොතනද කියන එක තමයි ඊට පස්සේ හොඳම දේ හොයන්න. අත්ත භාවයත් නැත් දිගට දිගට පවත්නා දෙයක් නැද්ද හේතුපත්ති දෙයක්. ඉතින් සිදුහත් ගෞතමයන් වහන්සේ කියන වටිනාකම එක මේක පටිච්ච සම්පන්නයි. ඔයත් ඉගෙන ගන්නනේ පටිච්ච සම්පාද පටිච්ච සම්පන්නයි. දැන් ඒව ඉගෙන ගන්න. ඒ වචන එන්න ඕනේ උටටද. මේ පටිච්ච සමුප්පන්නයම පටිච්ච සම්පාදයක් ආයත කියන ආය උත්පාදයක් ඇති කරන ආය හේතුවක් වෙන ඒක තා ප්‍රතිඵලයක්. ඒක සිද්ධ වෙන්නේ කොහෙද? ඔය පොදි ඇතුලේ, ඔය ගුලිය ඇතුලේ, ඔය මස් බෝලේ ඇතුලේ. වෙනම ලෝකයක් එකේ. ලේදු වෙනවා මේක ඉන්ද්‍රිය ක්‍රියා කරන්න පුළුවන්. ඒක ඒත් එච්චර ඉතගේ නැහැටි. නියපොතු තියන බිලියන ලක්ෂයක් විතර. එතකොට ඒ වගේ නියපොත් 1000ක් එක්කෙනෙකුට 20ක් තියෙනවා. තව ඒ වගේ ගොඩක් තියෙනවා. ඒ දිවවල ගොඩක් තියෙනවා. ඉතින් ඒක ඇත්තට කියන්නේ වක් අක්මවල් බිලියන 7ක් 8ක් තියෙනවා. මිනිස්සෙන තිරසන් වුණට ඊට වැඩි. කකුලුත් එහෙම. කකුල් දෙක බිලියන 14ක් කකුල් තියෙනවා ලෝකෙ දැන් බැලුවහම. ඒ නිසා මේ පාවිච්චින කකුල කියන එක අගේ නෙවෙයි. ඒතකොට ඊට වඩා ලං වෙන්න බලන්න වෙනවා. ඊට වඩා ලං වෙන්න ඕන මේ මම කියන එකට. මම හැදුනේ කොහොමද කියලා. එතන තමයි භවයේ අර විශේෂ පුජ්‍යලයකට පවතින්න ඕනකම තියෙන්නේ. ඒකට එන්න වෙන අපිට. මේ සත්‍ය ජීවුනේ ඔහුටමයි කියලාගන්නේ. ඒකට අර මූලික හරිය තමයි ඔය කතා කරින්දේ සංවර. ඒවත් එක පොරබදන්න ඕන එච්චර මේ දැන්. ඒකෙන් ඇවිස්සල දෙන හැටි දැන් තේරෙනවා නේ අපිට. ඉතින් මෝඩකමට hina වෙන එකයි තියෙන්නේ. මෝඩකමත් එක්ක පුරබදන ගහගන්න ප්‍රතිඒකම තමයි එතන තියෙන්නේ. රාජම් බ්‍රහ්ම කියන තමයි. ඒ කවුරු හරි වැරද්දක් කරා මේකට තරහ ගන්න එපා hina වෙන්න කියනවා. ඒකෙන් තමයි මේ ලෝකෙට ඇමියුස්මන්ට් එක එන්නේ. ඒ වගේ Taman එකත් එහෙම කරගන්න ඕන. පොදුම මොඩේක් නෙමෙයි කියලා. ඒක තමන් කන්ඩම් කරන නෙවෙයි. තමන් තුරන් බලා ගන්න. ඒතර අනිත් අය ගැනත් කරුණාව තියෙනවා. අනිත් අය ගැනත් කරුණාව තියෙනවා. බුදුසරණයි අදහස් කියන ප්‍රශ්න වලට වඩා එකක් තද බුදුසරණයි කල්යාණ මිත්‍ර වුණාට. ඒ බුදුසරණයි ශක්ති කිතුමා ඔබතුමා මේ අවසානයේදී කියපු කාරණාතිකකින් මේ ප්‍රශ්නේ අහන්නේ මේ අපි සංඥා ලෝකයක ජීවත් වෙන්නේ හැම තැනකම සංඥා තියෙනවා. නමුත් මේ සංඥා අඳුර ගන්න බෑ සත්‍ය විදුමනි අපිට කරුණා කරලා මේ සංඥා කියන්නේ මොනවද කියලා ටිකක් පහදලා දෙනවද? ජයන්ත මහත්මයා මට උදව් කරන්න කරුණා කරලා. හොඳයි, තේරුම් ගන්නයි. ඇත්තම ප්‍රාථමික මට්ටමින් සංඥා ගැන හඳුනා ගන්නකොට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියලා කොටස්. ඊළඟට ධම්ම සංඥාවක් තියෙනවා. ඒකට වඩා මම හිතන්නේ අර මුලින් කිව්ව පහ තමයි අපේ හිතට කරදර කරන්නේ කියලා. එතකොට ද රූප සංඥාව කියන තැනදී අපි දන්නවා දැන් ඇහැ කියලා ගත්තොත් ඇහැට තමයි රූපය හම්බ වෙන්නේ. එතකොට අපිට ඇත්ත වශයෙන්ම හම්බ වෙන්නේ යම් කිසි වස්තුවක නැත්නම් යම් කිසි දෙයක වර්ණේ හම්බ වෙන්නේ. නමුත් අපිට ඒක තමයි ඇත්තම සංඥාව කියන තැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ නිල් පාට රතු පාට වගේ ඒ වර්ණ ටිකක් තමයි සංඥාව කියලා සඳහන් කරලා තියෙන්නේ ඇත්ත තහුව වෙන. ඔතන දැන් අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් ගත්තාම අපි යමක් දැක්කාම අපිට වර්ණය කියන එක අභිභව ඒකට සත්ත්ව පුද්ගල යමක් දෙයක් කියන හැඟීමක් අපිට ඇති වෙනවා. ඉතින් ඒ යමක් දෙයක් කෙනෙක් කියලා ඇති වෙන හැඟීම මතට අපේ කෙලෙස් ධර්මයන් ටික එකතු වෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ අපේ දරුවෙක් දැක්කහම, අපේ ඥාතියෙක් දැක්කහම, අපේ මිත්‍රයෙක් දැක්කහම ඒ එතන දකින්නෙත් අපි වර්ණ සංඥාව වුණාට ඊට අමතරව අපි දාගන්න සංඥා ගොඩක් තියෙනවා. ඒවා අපි හිතෙන්ම හදාගත්ත සංඥා ටිකක්. ඇත්ත වශයෙන්ම තියෙන සංඥා නෙවෙයි. ඒවා අපේ අප කියන්නේ කෙලෙස් මට්ටම්, ඒ වගේම අපේ පැරණි ඇසුරු කරපු දේවල්, පැරණි පුරුදු නිසා දාගත්ත සංඥා ටිකක් තියෙනවා. ඒක තමයි අපේ හිතවලට කරදර කරලා. එතකොට ඒ සංඥා ඇතුව යම් කිසි වස්තුවක් යමක් දෙයක් දිහා බලනකොට එතනට අපේ කෙලෙස් පතිත වෙන ගතියක් තියෙනවා. එතකොට තමයි අපි කැමැති අකමැති කියන කොටස් දෙකක් අල්ලගෙන ඊට පස්සේ අර මුලින්ම අර ඇහැට උනේ ස්පර්ශයෙන් අපි අදත් කතා කරනකොට ස්පර්ශය පනවනවා කියන ඇහැත් යම් කිසි වස්තුවක තියෙන රූපයක් තියෙන තැන ස්පර්ශය පනවනවා. ස්පර්ශය නිසා වේදනාවක් පනවනවා. වේදනාව ඇති තැන ඊට පස්සේ අපිට විතර්කයක් පනවනවා කියලා අදත් කතා කරේ. ඊට පස්සේ අන්නේ විතර්කයට එනකොට අර අපිට විපාකයක් හැටියට ලැබිච්ච ඇහෙන් දැකපු රූපයට අපි විතර්ක කරනකොට අපේ කෙලෙස් ධර්ම එකතු කරලා තමයි විතර්ක කරන්නේ. ඒ සංඥා වලට තමයි විතර්ක කරන්නේ. ওই විදිහට තමයි එක එක විදිහට අපි සංඥා හදාගන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා කියන ඒවා හදාගෙන එක්ක ඇලෙන්නේ, එක්ක ගැටෙන්නේ ඒ කෙලෙස් මට්ටම් අනුව. ඉතින් ඒක තවත් සංඥා කොටසක් සඳහන් කරනවා ස්වාමී බුදුරජාණන් වහන්සේ ඔය සූත්‍රයක ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරනවා අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා ආදී වශයෙන් ප්‍රහාණ සංඥා වගේ කොටස් කොටස් තියෙනවා. ඒක තමයි ඇත්තටම සත්‍ය දකින මාර්ගයේ තියෙන සංඥා ටික. ඒ සංඥා ටික ඇති කර ගන්නකොට අර බාහිර අපිට කරදර කරන සංඥා ටිකෙන් අපි මිදෙන ගතියක් ඇති වෙනවා කියන එක තමයි කෙටියෙන් සඳහන් කරන්න තියෙන්නේ. මම හිතන්නේ සත්‍ය තුමත් ඒකට යම් කිසි පූර්ණයක් කරයි, වුණ පූර්ණයක් කරයි කියලා තේරුම් ගන්නයි. එතෙන්දී ඒ කියපු සංඥා බටානු තමන්ව දකින්න ඕන හිතේ සටහනක් ඇඳෙනවා. ඒකට මේ අපි පාවිච්චින භාෂාවෙන් කියනවා ඉමේජ් එකක් වෙනවා කියලා. අපි හිතමු උදාහරණේ දැන් රුවන්වැලි සෑය කියනවා. අතන සාංචි ස්තූපය කියනවා. තාජ් මහල් කියනවා. ඒ කියනකොටම හිතට දාගන්න පුළුවන් වචනයක්. දැක්ක පින්තූරයක් හරි එතෙන්ට ගිහිල්ලා දැක්කම ඒක හරි. ඒ තම සතහන, එක රූප සතහන. ඒ වගේම ශබ්ද සතහනකුත් තියෙනවා. තමන් කාගේ හරි ගියක් එයාලා කියනවා දැකලා තියෙනවනේ කියන පොට එක මතක් වෙනවා. එහෙම නැත්නම් යන තමන්ට අද්දකීම අනුව එකක් හදා ගන්නවා. ඒක අනුවම ඊට පස්සේ වින්දනයකට නඹුරු වෙනවා. ඒතර සංඥාව රූප සතහනක් එක්ක මනෝමය රූපයක් එක තියෙන සංකප්ප කියලා කියන්න පුළුවන්. චිත්‍ර රූපයක් මව ගන්න. සංකල්ප කියනකොට concept නෙවෙයි, සංකප්ප රාග කියනකොට තමන්ම ඒ ඉස්සලා අඳගන්න චිත්‍ර රූපයක් වගේ දෙයක් සංඥානවා. ඒතරයි මට දෙන උණු පුරිනු බුදු සරණයි. සන්න සතිතුමානි අද වෙලාවට ප්‍රසන්න විරත් ගන්නලා තියෙනවා කෙනෙක් මම හම්බෙන්නවා. ඒ නිසා මේ හොඳයි අදත් අපි දෙවෙනි දවසේ මං හිතන්නේ අනුශය ගැන මේ වටේදී කතා කළේ. මේ වටේදී කියලා අදහස් කරේ සාකච්ඡා අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ කරනවා. ඒ කාලේ විවිධ තැන්වලදී අනුශය ගැන කතා කරන්න අපි උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ සැරෙත් කතා කරන්න පටන් අරගත්ත දවස් දෙකක් කතා කළා. මේ ඉතින් මේ වචනවල අර්ථයේ මොකට වඩා දැන් තථාගතයන් වහන්සේගේ අංශයන් ගැන පැහැදිලි කරනකොට උන්වහන්සේගේ වචන වලින් තිබ්බනේ බවරාගංශය කියලා පටිගාංශය කියලා ඔය දවසෙන් ඉතින් ඒකේ දැන් කෙනෙක් කියන්න එපා මේ මේ වචනවල අර්ථය පස්සේ හැප්පෙනවා කියලා එහෙම නෙමෙයි නමුත් ඒ කියලා දීපු ධර්මයේ මොකක්ද ඒ ධර්මතාවයේ බවානුශය කියපු ධර්මතාවයේ මොකක්ද කියලා අපි දන්නවද මොකක්ද අපි ඒයින් කරන්නේ කොහොමද අපි මේ සංසාර ගමනට කියන කාරණාව දැන් වෙනකොට තේරුණාද? විචිකිච්ඡානුසය කිව්වමත් එහෙමයි කාමලාගුසෙ. එහෙම තේරුණාද කියන එක ගැන තමන් තමන් හිතන වෙනවා මේ සාකච්ඡා දෙකිනුත් පසුව. ඒ නිසා මම මේ කිව්වේ මේ සමහර වෙලාවට අපි මේ ලැබෙන මහගේ අවස්ථාවෙන් මගෑරනවත් දන්නේ නැහැ. මොකද අපි වෙනත් දේවල් වලට සාකච්ඡා වලට යාම තුළ ඒදි මගේ අදහස මේ සාකච්ඡාවට මාතෘකාවක් දාලා කතා කරන කෙනා හැටියට කතා කරන්න මේ මාතෘකාව දාන කෙනා හැටියට මේ ඉතින් ඒ සාකච්ඡාවේ ඒ ගැඹුරු ඒ ආයුතු ගැඹුරටම ඒ අවස්ථාව උපයෝගී කර ගන්නවාද මේ විශේෂ කාරණාව ඉගෙන ගන්න කියන කාරණාව මට හිතට තියෙනවා. මේ අදනටත් මේ සාකච්ඡාව එළියට ගියන් පස්සේ කෙනෙක් දන්නවද විචිකුත් සාංශය කියන්නේ මොකද්ද කියලා? කාමරාගුණසේ කියන්නේ මොකද්ද කියලා එහෙම දන්නවද? ඒකින් එහෙම තියෙනවා. ඉතින් ඒවත් හිතන්නේ ඉතින් සාකච්ඡාවකදී අපි කොහොමද යන්නේ කියලා. ඉතින් අපි බලමු මේ අනුනත ඉදිරියටත් මම පසු වෙලාවක සත්‍යතුමත් එක්ක කතා කරලා බලන්න අපි ඉදිරියටත් මේ කාරණාවන්ම කතා කරනවද වෙනත් සූත්‍රයක් ගන්නවද වෙනත් මාතෘකාවක් කරනවද කියන එක. ඒ අනුව ඉතින් මට නම් සමහර දැනගන්න දේවල් තිබුණා. ඉතින් කීපයක් ඒ කියන්නේ තවදුරටත් මේක කතා කරනවා නම් ඇත්තටම යම් කිසි කෙනෙකුට විචිකිච්ඡාන්සේ නැති වුණා නම් නැති වූ පමණින් කාමරාගම්සේ නැති නැති වුණා කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක සම්බන්ධයක් තියෙනවද? ඒ වගේ දේවල්. ඒතර කාමරාගුණසේ කියන දේ නැතු කෙනෙකුට අවිද්‍යාංශය සමග කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ? ඒක අනිත් පැත්ත. ඒ වගේ දේවල් ඉතින් ඒ වචන මම නේද කියන වචන මම දන්න බොහෝ අය මෙතන කියනවා මේ වචන පස්සේ නේද යන්නේ කියලා. මේ වචන පස්සේ යමීමක් නෙවෙයි. ඒ කියන ධර්මතාවයන් තමන් අඳුරගෙන ඒ දේවල් නැති වෙනකොට මොකද වෙන්නේ කියන දේ අපි දැනගත්තොත් හොඳයි කියන කාරණාව. ඉතින් යමක ප්‍රකරණේ අර බංකී කතාවත් උපකරණේ ඉගෙන ටිකක් විස්තර කරනවා. ඒ වගේම වෙන තැනකදී හොයලා බලන්න. එහෙමයි. දැන් කාමරාග පටිග නැත් දෙක කාමරාග නැති වෙනකොට පටිග නැති වෙන බා අපි හැමතිස්සෙම කියන සූත්‍ර ධර්මානුකූල අපි දන්නවා. මතකද අර කේමක හාමුදුරන්ගෙන් ඇහුවා. එතකොට එහෙනම් කොහොමද කියලා. එතකොට කිව්වා අර ගහක ඡායාව තියෙන සුවඳේ මලක සුවඳ තියෙනවා කියලා. බුදුහාමුදුරෙකුත් උත්තරේ තමා රෙද්දකේ දුවත් මොනවාරි සබන් දාලා රෙද්දේ සබන් හොදලා ඇරියන් පස්සේ සබන් සුවඳ තියෙනවා. ඒ වගේ මානානුසය කියන එක රැඳෙන අර දෙක නැත කියන එක. මහානුසය අවිජ්ජානුසය සම්පූර්ණ නැති වෙන්නේ භවරාගානුසය ඒ සම්පූර්ණ ෆුල්ෆිල්මන්ට් එකට આવහම සම්පූර්ණයෙන් තමන්ගේ ඇතුලේ කියාකාරීත්වය තේරුම් ගත්ත එක්කෙනාට ඒ ස්ත්‍රීට හරි පුරුෂයාට හරි ඒක තේරෙනවා. ඒ වගේන හොයලා බලන්ට ඒ ඔය බහුශ්‍රත භික්ෂුවකට ඒක පෙන්වලා ඒ කතාවත් උපකරණයයි යමකේ තියෙනවා මම හිතා හතරවෙනි කේදී කියලා එක හොයලා බලන්න. බුදුසන්නා මම ඊට වැඩි කියන්නේ කියන්නේ. එහෙමයි සත්‍යතුනේ එහෙමයි. ඔව් අපි ක්වාස්නාවන් අපිට අපි කවුරුත් කල්පනා වපුම විටින් විට සඳහන් කරන සත්‍යතුමත් අපිට බොහෝ හොඳ කල්යාණ මිත්‍යෙක් වුණ ගහත් තිබුණ කාලකට පෙර එතුමත් අපිට මතක් කරලා දීලා තිබුණ මේ කාරණාවන් විටින් විට විචිකිච්ඡාන්සේ නැති වූ පමණින්ම කාම රාගංශේ නැතුණා කියන්න බෑ කියන කාරණාව. ඒ වගේම කාමරාගුංශේ අනුශේ රහිත තත්වයකටපත් උනත් දැන් අනාගම භවයට තත්ත්වයෙන්පත් වෙන කෙනෙක්ගේ අවිජ්ජානුශේ එයින් අනුශේ රහිත වෙන්නේ නැහැ කියන කාරණාව වගේ දේවල් ඒ වුණාට ඒක ප්‍රතිලෝම පැත්තක් යැත්ත කියන එක කියන්නේ ප්‍රතිලෝම පැත්ත සත්‍යයක් කියන්නේ අනුශේ රහිත වුණොත් කාමරාගුංශයත් රහිත වෙනවා කියන කාරණාව. අවිද්‍යාංශයෙන් අනුශේ රහිත වුණොත් කාමරාගුංශයෙන් අනුශේ රහිත වෙනවා කියන කාරණාව. ඉතින් ඒ වගේ පටිඝානුංශයෙන් අනුශේ රහිත වුණොත් මානංශේ පවතිනවා. පටිඝානුංශයෙන් අනුශේ රහිත වුවත් මානංශේ පවතිනවා. ඒක නමුත් ප්‍රතිලෝම පැත්ත ඇත්තයි. මානංශේ නැතුණොත් පටිඝානුංශය නැති වෙනවා කියන වගේ දේවල්. ඉතින් ඒ මේව ධර්මතා හැටියට අර හොයලා හොයලා මේ විදර්ශනා කර කර බලනකොට එතනට අර මනසටත් හොඳ මේ විමර්ශනයක් වෙනවා. ඒක හොඳයි බලන්න හදන එකත් මේ ඒ වගේම තමන්ට මම හිතන්නේ ප්‍රයෝජනකුත් තියෙයි. ඉතින් අපි එවැනි දේවල් ඉතින් ඒක අනුශය ගැන කතා කරලා දැනගන්න තේරුම් ගන්න තව ගොඩාක් දේවල් ඉතුරුව තියෙන බව නම් පේන්න තියෙනවා. මේ සමානලාට බවානුසය හැර මේ කිව්වන් පස්සේ මොකද්ද කියලාවත් නොදන්න අයත් ඉන්නවත් දන්නේ නැහැ මේ අපේ මේ කල්යරමන්ත මණ්ඩපය තුලත්. ඉතින් ඒ නිසා අපිට තව දැනගන්න දේවලුත් තියෙනවා. අපි ඒක යෝගෙන් පස්සෙ කතා කරමු. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡා නිමාකළු හරියටම වෙලාව 12යි මෙහින් අපි නැවතත් හෙට දවසේදී සාකච්ඡාවකට මුණ ගැහෙනවා පූජ්‍යපාද ජිනාලංකාර ස්වාමීන් වහන්සේ සමග. අද හවස සාකච්ඡාවක් තියෙනවා මේ යුරෝ සවන්ස් දිසෝසේ. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් කට්ටිය. එහෙමනම් මම ඉතාම ගෞරවයෙන් ડોક્ટર මාධවට යොමු වෙනවා. ડોક્ટર මාධව අද වැඩසටහන නිමා කරන්න පෙර ඔබතුමාට නැවතුණා. බොහොම හොඳයි, බොහොම හොඳයි. මම හිතන්නේ මට චූට්ටක් එකතු කරන්න තියෙන අර මෙන්න මෙහෙම කොටසක් ඉන්නවා. මට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා, මොන ධර්මයක් වුණත් අපි ආපහු යන්නේ අර දේවල් වල. මෙන්න මේ ඔබ ගැන මම තරතල ඉන්නවා, වේදනා ගැන මම තරතල ඉන්නවා, සංඥා ගැන තරතල. සංසාරයකට මං ගිහිල් තියෙන්නේ මෙන්න මේ දේවල් කොරකොර හිටපු නිසා. බුදුහාඳුරු කියනවා මෙන්න මේ දේවල් එකක්වත් මට ගන්න එපා, එකක්වත් මේ දේවල් පවතින බැරි දේවල්. ඒක නිසා මම ඒ උත්තමයන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ උත්තමයන් ගියපු නිවන අරමුණු කරගෙන මම යනවා කියන කට්ටියක් ඉන්නවා. අන්න එතකොට මෙන්න මේ අපි කරන ධර්ම සාකච්ඡා වගේ මෙහෙම ලොකුවට ගැඹුරට මේවා අධ්‍යයනය නොකර ඒ කට්ටියට පුළුවන්කම තියෙනවා අර ශ්‍රද්ධාව මූලික කරගෙන මෙන්න මේ දේවල් වලින් ගැලවිලා එන. අන්තිමට කරන්නේ ওই ටික තමයි. අන්න එකම දේ අවබෝධයෙන් යුතුව මේක අතහරිනවයි අර උත්තමයන් කරපු නිසා ඒ අය හරිය කියලා Tamanට ශ්‍රද්ධාවක් තියෙනවනම් අන්න එතනින් මේ ගිහිල්ලා මේක ඉවර කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අන්න ඒ දේ එහෙම කොටස එක ඉන්න දැන් අපි බුදු ජනනාගේ කාලේ උනත් ඒ චරිත ගැන අපිට අත්දැකීම් තියෙනවා. බුදුහාමුදුරු කියනවා මම ඒක පිළිගන්නවා, කැලේට යනවා. රහතන් වහන්සේලා එක සූත්‍ර දේශනාව මේ හැම දෙයක්ම ඉඳගත්තේ නැහැ. අනිත් එක තවත් මේ සාකච්ඡාවේදී මතුවෙච්ච දෙයක් තමයි මේ සමාධිය. සමාධියක් ඇති කරගන්න දේවල් දකින්නවද? එහෙම නැත්නම් මම දේවල් අවබෝධ කරගන්න සමාධියකට යනවා. අන්න ඒ දේ බොහොම වැදගත්. මම සමාධියකට ගිහිල්ලා තමයි මගේ හිත මෙන්න මේක හොඳට සමාධියෙන් වලට ගිහිල්ලා සමාධියෙන් ඇති කරගන්න ඇති. අපේ හිත තව මතක් කරලා දුන්නා වගේ අපි මේ වයින් අයින් වෙන්න තමයි අර කාලගෝඨයෙන් විවේකපස්සේ පස්සේසු කියන එකම තමයි මෙතන තියෙන්නේ. තමන් මේ වලින් අයින් වෙලා කල්පනා කරන්න තමයි තමන්ට මේ දේවල් අවබෝධ වෙන්නේ. ඒක නිසා සමාධියන් කියන එක හරිම වැදගත්. ඒ සමාධියන් ඇති වෙනම දෙවිදයකට අපි දැකලා තියෙනවානේ මේ සමාධිය අපි අහලා තියෙනවානේ මේ සමාධිය පෙරටු කරගෙන ඊට පස්සේ විදර්ශනාවට යන කට්ටියක් ඉන්නවා. ඒ වගේම විදර්ශනාව පෙරටු කරගෙන සමාධින් නැති කරගෙන ඊට පස්සේ ආයි අනික යුකයි අනත්මයි කියන කට්ටියකුත් ඉන්නවා. ඒ වගේම යුගනන්ද විදියට විදර්ශනාවයි සමාධියයි එකට වඩන කොටසුත් ඉන්නවා. තව කොටසක් ඉන්නවා හතර වෙනුව විදර්ශනාවෙන්ම මෙන්න මේ අපි මෙන්න මේ ධර්මතාවන් මේවයි ආදී වෙන ඒක කියන ආදීනව ටික තමන් අවබෝධ කරගෙන මෙන්න මේව මට ආ කියන තත්වයට ඒ විදර්ශනාවෙන්ම යනකොට ඒ විදර්ශනාව නිසා යම් සම්පතකට යන සමාධීන් වලට පත් වෙනවා. අන්න ඒක තමයි මම අපි මේ කාර්යබහුල ජීවිත ගත කරන කට්ටිය අතරට මට තේරෙන විදිහට හොඳම සුදුසු කතාව. අන්න ඒ ටික එකතු කරනවා. හොඳයි. අපි එහෙමනම් අද දවසේදී වැඩසටහන නිමා කරමු. අද දවසේදීත් අපි හැමදාමත් වගේ තාමත්ම සාර්ථක සාකච්ඡාවකට යොමු වුණා. අනුෂය පිළිබඳව කතා කරන්න පටන් අරගත්තා. අපි යනු නොයෙකුත් දේවල් අදාළ දේවල් කතා කළා, සංඥා සම්බන්ධයෙන් කතා කළා, ඒ වගේම අපි කොහොමද අනුෂය පෝෂණය කරන්නේ කියන එක ගැන කතා කළා. නමුත් අනුෂය කියන්නේ මහා ගැඹුරු තැනක්. ඒ වගේම මේ සංසාර ගමන ගෙනියන්න බොහෝ හේතු වෙන ස්ථානයක්. අපි අත්දැකීමෙන් දන්නවා මොනතරම් ධර්මයේ දැනගෙන මොනතරම් විදියට අපි දේවල් යටපත් කරගෙන කාලවල හිටියත් ඒවා මතුවෙලා ඉන්නේ මේ අනුෂය නිසාමයි කියන්නේ. ඒ නිසාමයි දැනගැනීම වැදගත්. ඉතින් මේ දැනගන්නත් අවුලක් තියෙන බව අනිත් අය වන්දනේ මට නම් සතුටුලා තියෙනවා. ඒ නිසා අපි අවස්ථාව ලැබෙන විදියට ඒව කතා කරමු. වෙනස් ස්වයං වාසලා සම්බන්ධ කරගෙන සත්‍යත්වය යෝජනා කළා වගේ. ඉතින් එමුනම් අපි අද දවසේදී මේ වැඩසටහන නිමා කරමු. අපි එන කලින් මතක් කරා වගේ නැවතත් හෙට දවසේදී මුණ ගැහිමු. එහෙනම් හැම දිනාටම තිරුවන් සරණයි. තිරුවන් සරණයි.